2558 වසරේ විවාහාරික මාසය හා දිනය 8 වෙනි මාසේ 2 භාවනා වැඩසටහන. බොහෝ දෙනාගේ හිත පිණිස, දෙලොව යහපත පිණිස කල්පනා කරලා ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කාටත් මේ ධර්මයේ තිලින කළේ. අපි මේ ධර්මයෙන් සැනසෙවි කියලා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරලා පින්වත් චන්දන තිසේරා මැතිතුම්, සාමලී තිසේරා මැතිණිය සිදු කරනු ලබන්නේ බොහෝ දෙනාට ප්‍රායෝගිකව දයාව, මෛත්‍රිය, කරුණාව ප්‍රායෝගිකව දැක්වීමක්. අර සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඇස් දෙක පියාගෙන හිතනවට වැඩිය කෝටි වාරයක් වටිනා ප්‍රායෝගිකව මිනිස්යන්ට මෛත්‍රී කිරීම. එතකොට මේ වැඩසටහන සංවිධානය කරලා මේ කටයුතු කරලා තියෙන්නේ, මේ ශාලාවල් හදලා දීලා තියෙන්නේ ප්‍රායෝගික මෛත්‍රිය. දැක්කනේ අර සියලු සත්ව සුවපත් වේවා කියනට වැඩිය ප්‍රායෝගික මෛත්‍රිය කෝටි ප්‍රකෝටි ගානකින් වටිනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ කෙනෙක් හැදෙද්දී ඔයත්තන්ට දයානුකම්පාවෙන් වඩින්නෙත් ප්‍රායෝගික මෛත්‍රිය. තේරුණානේ? ඊළඟට ඉස්සෙල්ලම මෛත්‍රී කරන කොට තමන්ට මෛත්‍රී කරගන්න කියලා කියන්නේ. ඔව්. එතකොට මොකද කරන්න දෙන්නේ? දැන් මේ මොහොත ඔයත්තුත් ඇවිල්ලා ඉන්නේ තමන්ගේ ජීවිතේට සෙතස් සලස ගන්න. එතකොට ඒකිනුත් මොකද්ද වෙන්නේ? ප්‍රායෝගික මෛත්‍රියක් තමන්ට තමන් සිදු කර ගන්නවා. දැන් තමන්ට සිතක් සලසගත්තට පස්සේ තමයි අනුන්ට සිතක් සලසන්න පුළුවන්. ඒ නිසා මා යම් තරමක ධර්මයක් අවබෝධ කර ගන්නවා. ඒ අවබෝධ කර ගැනීම නිසා ප්‍රයත්නන්ට ඒ ධර්මය කියලා දෙන්න හැඟිපමණින් උත්සාහ කරනවා. ඔබට තීරණ පරිදි තේරුම් ගන්න ඔබ මහන්සි වෙන්න ඕනේ. ඈ ඔබ මහන්සි වෙන්නම ඕනේ. නැත්තම් දේශකයෙකුට කවදාවත් කවුරුවත් නිවන් දක්වන්නවත් ධර්ම මාර්ගයේ යොමු කරන්නවත් බෑ. තමන් යොමු වෙන්නේ නැත්තම්. ඒ නිසා ඒ පිළිබඳව කල්පනා කරන්න ඕන. පළවෙනි මාර්ගඵල අවබෝධයක් සඳහා වන උපකාරක ධර්ම හතරක් ගැන කියන්නයි මේ හදන්නේ. පළවෙනි උපකාරක ධර්මය තමයි සත්පුරුෂ සේවනය අවශ්‍ය කරනවා. දෙවෙනි කාරණේ තමයි සද්ධම්ම ශ්‍රවණං. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්තිය. දැන් සත්පුරුෂයන් වහන්සේ කියලා කියන්නේ සද්ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්. මන් දන්නේ මාව සත්පුරුෂයෙක්ද නැද්ද කියලා. ඔබ මේ අවසාන කරුණු දෙක ඉෂ්ට කරනවා නම් කවදාහරි දැනගන්න ලැබෙවි. යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපත්තියයි. ඒක මට කරන්න බෑනේ නේද? මඩ සපයන්න පුළුවන් සත්පුරුෂ ආශ්‍රයක් හැටියට සපයන්න පුළුවන්. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන ඔබ. නමුත් මටත් සද්ධර්ම දේශනාව කරන්න පුළුවන්. ඒ කරුණු දෙක මට පවත්වන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය මට කරන්න බෑ. ඒක ඔබම කරගන්න ඕන දෙයක්. ඒ වගේම ධම්මානුධම්ම පටිපත්තිය කියලා කියන්නේ බෙගෙදර ගිහිල්ලා ඇවිදින විදිය වෙනසක් ඇති කරගන්න නෙමෙයි. කනබුන විදිය වෙනසක් ඇති කරගන්න නෙමෙයි. මොකද කරන්න ඕන? සිතන විදියේ, දකින විදියේ වෙනසක් ඇති කරගන්න ඕන. අන්න එතනින් අපි ධම්මානුධම්ම ප්‍රතිපත්ති හිතන්න ඕන. එහෙම නැතුව ගෙදර ගිහිල්ලා සත්තු මරන්න නැතුව හිටියයි කියලා නිවන් දකින්න බෑ. සත්තු මරන්නත් එපා. නිවන් දකින්න නම් මේ එහෙම කරන්න ඕනේ. ඈ හරි. මම මුකුත් ගෙනල්ල නැහැ ඔබට දෙන්න. ඒ නිසා මගෙන් මොනවා හරි ගන්න, ඉගෙන ගන්න, ලබා ගන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේ දරාගෙන උසුලාගෙන ජීවත් වීම බරක් නිසා මම මේ ඔළුවේ ගෙනාවු අර බර බිමින් තිබ්බා. එහෙන දැන් සැහැල්ලුවෙන් ඉන්නවා. කවුද ඉන්නේ? මම නෙමේ. කෙනෙක් බර බිමින් තිබ්බනම් එතන මම නෑ. ජීවිතේට බර මොකක්ද? මම. ඔල්ලොන්ට ඉන්නව නේද මම? ජීවිතේට තියෙන ලොකුම බර මම. මම පැත්තකින් තිබ්බට පස්සේ යාළඟ මොනවද තියෙන්නේ? මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ. දැන් කතාවක් හැටියට ඕක අහන්නත් පුළුවන්. යෝනිසෝ මනසිකාරෙන් දර්ශනයක් හැටියට ඕක අහන්නත් පුළුවන්. අපේ ඇත්ත පුරුදු වෙලා තියෙන්නේ කතාවක් හැටියට කතන්දර අහන්න. ඔළුව වනවන දිව ඇද ඇද කතා අහන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ ඔළුව වන්න එක නතර කරන්න එපා. ඊට වඩා දෙයක් ඔබ තුල කෙරෙන්න ඕන. පැහැදිලිනේ? හරි. දැන් විසඳලා දෙන්නේ ඔබ ළඟ තියෙන ගැටලු. ඔබ ළඟම තියෙන ගැටලු ටික ඒ තුලම ඔබ තුලම තියදී ඒ විසඳ ගන්න ක්‍රමවේදය කියලා දෙනවා. ගෙනල්ල නෑ මොකුත්. දෘෂ්ටි ගෙනල්ල නෑ. ආගමක් ගෙනල්ල නෑ. දැන් මං ආගම් ව්‍යාපෘතියක් කරන කෙනෙක් නෙමෙයිනේ. නේද? ආගම් බඳවා ගැනීම කරන ආගම් ව්‍යාපෘතියක් කරන කෙනෙක් නෙමෙයි මම. උඩ ආගමක් නෑ. දෘෂ්ටි ව්‍යාපෘතියක් කරන්නෙත් නෑ. මං දෘෂ්ටි පතුරවන්නෙත් නෑ. සංකල්ප පතුරවන්නෙත් නෑ. හැබැයි ඔබට යම් තැනකට ගියොත් වෙන තැනකට ගියොත් මොනවද ඔබට ගන්න පුළුවන්? දෘෂ්ටි සංකල්ප. ඒ වෙරෙන් වෙන දෙයක් ගන්න පුළුවන්ද? හාන්න හරි. දැන් අපි ඉන්ද්‍රියන් වලින් කරන වැඩවලට වැඩි යමක් ඔබට කරන්න පුළුවන් කියලා මෙතන හිතන්න පුළුවන් අය ඉන්නේ හතර පහ දෙනා. අනිත් සියලු දෙනාටම අර විචාරශීලී විමර්ශන බුද්ධිය නැහැ. ඒකට හේතුව තමයි ඒක අධ්‍යාපන ක්‍රමයෙන් හදලත් නැහැ. ඒක බුද්ධ ආගමෙන් හදලත් නැහැ. සමා වෙන්න ඕනේ ඒක එහෙම කිව්වට. ඒක ඇත්ත. විමර්ශන බුද්ධියක් තියෙන මිනිස්සු හිටියනම් මීට වඩා ලෝක මීට වඩා ශාස්ත්‍රීය මේ සමාජයක් බිහි වෙනවා. ඒ නිසා මේ පස් හය දෙනාට තමයි මේ මම මේ කතා කරන්නේ. නම් කරලා කියන්නේ නැහැ. මම මේ පස් දෙනාට මේක පුළුවන් කියලා. බොහොම ටික පිරිසක් ඉන්නේ. ඒ පිරිස හොඳ යෝනිසෝ මනසිකාරයකින් ඉන්නු. ඒ ඔබ වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔබට ඔබ ළඟ නිවැරදි කරගන්න තියෙන කරුණු මොනවද? අවශ්‍ය කරුණු මොනවද? දැන් ඔබම හිතලා බලන්න. මොකද්ද ඔබේ ජීවිතේ නිවැරදි වෙන්න ඕන කරුණ? ලැබෙන්න ඕන කරුණ මොකද්ද? ඉවත් වෙන්න ඕන කරුණ කුමක්ද? වෙනස් වෙන්න ඕන කරුණ කුමක්ද? කුමක්ද සිදුවිය යුතු සංශෝධනය? දැන් තේරෙන්නේ නැහැ කියන්නේ කොහොමද? මේක තේරෙනවනේ. නේද? මොකද්ද විය යුතු සංශෝධනය? එහෙම නැත්නම් ඔය තියෙන විදියම හොඳයිද? හරි, මොනවා හරි සංශෝධනයක් වෙන්න ඕන. මොකක්ද ඒ වෙන්න ඕන? සිතේ වෙනස් වීමක් ඇති වෙන්න ඕන නේද? ඕන නැද්ද? අවශ්‍යයි. සිතේ වෙනස් වීමක් අවශ්‍යයි නේ. කොහොමද ඒ සිතේ වෙනස් වීම ඇති වෙන්න ඕන? සැනසිලිදායක විදියට දකින්න, සැනසිලිදායක විදියට හිතන්න, සැනසිලිදායක විදියට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් පහල කරගන්න ඕන. හිතෙන්නේ නැද්ද ඔබට ඔබ මනස තුල යම්කිසි කොටු වීමක, සිර වීමක ඉන්නවයි කියලා? හිතෙනවනේ. ඔබ දුකට කැමති නෑ. ඒත් නිතරම දුක හඹ හඹ ඇවිල්ලා පහර දෙනවා වගේ එළවෙලවා මේ අර මදුරුවෝ හරි බඹරුවෝ හරි කොටනවා වගේ දුක පස්සෙන් එලෝ එලෝවා දුක් දෙන්නේ නැද්ද? නේ? දුක් දෙනවනේ කොච්චර සතුටින් ඉන්න හැදුවා? සතුටින් ඉන්න බෑනේ. ස්වභාවයක් තියෙනවා බඹරු එලෝ එලෝ නේද? අපි කොච්චර හැංගුණත් ඇවිල්ලා විදලා යනවා, කොටලා යනවා. ජලයේ ගිරිය හිටියත් අර බඹරු කියන කන්ට උඩ මතු වෙනකම් බලන් ඉඳලා විදිනවලු. ඒ වගේ ඔබේ සිතත් යම්කිසි සංසාර සාගරයකට අහුවෙලා ගහගෙන යනවා. ඒක ගහගෙන යනකොට හරි දුකයි, පීඩාවයි. හැබැයි මේ දුක දැනෙන්නේ මෙතන ඉන්න අය අතරින් ප්‍රඥාවන්තයන්ට පමණයි. ප්‍රඥාවන්තයෙකුට තමයි ජීවිතේ වෙනසක් අවශ්‍ය කරන්නේ, අලුත් වෙන්න අවශ්‍ය කරන්නේ, භෞතිකව හරි දියුණු වෙන්න අවශ්‍ය කරන්නේ, සේවාවක් කරන්න අවශ්‍ය කරන්නේ, වැඩක් කරන්න අවශ්‍ය කරන්නේ, නිර්මාණශීලී වෙන්න අවශ්‍ය කරන්නේ ප්‍රඥාවන්තයෙකුට. අඥානයෙකුට මොකද කරන්නේ? අඥානය තමයි හැන්දෑවට ගෝණි පඩංගුවක් මොනවා හරි දවස් 30 මොනවා හරි ගෝණි ටිකක් අරගහලා හැන්දෑවට ගෝණි පඩංගුවක් ওই පේමන්ට් එකේ දාගෙන බුදු වෙනවා. ජීවිතේ වෙනසක් අවශ්‍ය කරන්නේ නැහැ ওই කාල පැවතුනාම ඇති. එහෙම හිතන මේ ටිකක් රස්සාවක් කරපු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ විස්රාම වැටු පහම වෙනවා දෙයනේ කියලා කාලා බීලා ලයිට් බිල් වතුර බිල් වල ඉන්න පුළුවන්. ඒ නිසා ඔය ඉන්නවා කියලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තර්කණයම තමයි තියෙන්නේ. චුටි වෙනසයි තියෙන්නේ. ජීවිතේ වෙනසක් අවශ්‍ය කරන්නේ ජීවිතේ මෙතන යම් කිසි දුකක් තියෙනවායි කියලා තේරෙන්නේ ප්‍රඥාවන්තයාට. ප්‍රඥාව උදා වෙන්න තමයි ධර්මයට ලං වෙන්නේ. නුවණ මූදු වෙන්න තමයි ධර්මයට ලං වෙන්නේ. එයා දැනගන්නවා මේක ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා, මම විසඳන්න ඕනේ. හැබැයි ඒක දැන් තියෙන ප්‍රශ්නයකට නොබෙන්න පුළුවන් ප්‍රඥාවන්තයා විසඳුමක් සපයන්නේ අනාගතයේ ඇතිවන ප්‍රශ්නවලට. එහෙමත් නැත්නම් සසරේ ඇතිවන ප්‍රශ්නවලට දැන් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න පුළුවන්. ඔබ අනාගත සහ සාංසාරික ප්‍රශ්න ටික විසඳ ගන්න මහන්සි වෙන්න ඕනේ. ඔබේ ඥානයේ සීමා සහිතයි. ඔබව ඔබ හඳුන ගන්න ඔබේ ඥානයේ සීමා සහිතයි. මොනතරම් සීමාවකද ඔබට සැරිසරන්න පුළුවන්? සතුටු වෙන්න පුළුවන් හිතෙන්. ඕනතරම් සතුටු වෙන්න පුළුවන්. කිචි කිචි ගාල හිනා වෙවි සතුටු වෙන්න පුළුවන්. ඊට පස්සේ අඬන්න දුක් වෙන්න පුළුවන්. ඊට පස්සේ උපේක්ෂාවෙන් කටපියාගෙන බලාගත් අතේ බලාගෙන ඉන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න පුළුවන්? බැහැ. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක් සූත්‍ර දේශනාවකදී යමෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. ඒත් ඔබට ඒක තේරෙන්නේ නැහැ නේද? ඒක තමයි මේ හාමුදුරන්ගේ බණ තේරෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළා ගම්බීරෝ අයන්දම්මෝ පණ්ඩිත වේදනීයෝ. මේක හරියන්නේ පඬිතයන්ට. ඉතින් ඔබ පඬිත නොහුණත් පඬිත වෙන්න උත්සාහ කරගෙන හැබැයි අර උපාධිය නෙමෙයි හොඳේ. පඬිත කියන ගුණය, කියන්නේ ඥානවන්ත ගුණය අවශ්‍ය හදාගන්න අවශ්‍ය කරන්න ඕන. එතකොට මේ කියන කතාවේ සාධාරණත්වයක් තියෙනවනේ. ඔබ තේරෙන්නේ නැහැ කියන එකේ සාධාරණත්වයක් තියෙනවා. මම කියන්නේ නැහැ කියලා. ඒක 100%ක් සාධාරණයි. හැබැයි ඒක තේරෙන්නේ නැහැ කියලා gedara nathara wen එක නම් සාධාරණ නැහැ. මොකද හේතුව එයාගේ ජීවිතේ එතනම එයා පල් කරගන්නෝ අලුත් වීමක් ඇති කරගන්නේ නැහැ. ඉතින් පණ්ඩිත වේදනීයෝ කියලා ඒක තේරුම් කරලා දුන්නේ ක්‍රමානුකූලව වැඩෙන්න, දියුණු වෙන්න, මහන්සි වෙන්න ඕනේ කියන එක. එතකොට ගඹුරු බවක් තේරුම් ගත්තා, පඬිවරුන් විසින් තේරුම් ගන්න ඕනේ කියලා තේරුම් ගත්තා. ඒක ක්‍රමානුකූලව වඩා දියුණු කරගන්න ඕනේ කියලා ඔබ තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේම පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු පෙර කවදාවත් අහලා නැහැ. පෙර අහලා නැහැ. පෙර අහලා නැහැ කියලා කියන්නේ මොකද්ද? දැනුත් ඔබ අහලා නැහැ ඒක. අමූර්ත පදය, ඒ නිර්වාණ පදය ඔබ අහලා තියෙනවද තාම? නෑ. වචන අහලා තියෙනවා. නමුත් ඒ අහනවා කියන එකේ තේරුම තමයි අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවයි කියන එක තමයි ඒ තේරුම. දැන් අපි නිර්වාණය කියලා, නිබ්බාන කියලා මොකද්ද භාෂාත්මක වචනයක් තියෙනවා. මොකද්ද නිර්වාණය? දැන් කෙනෙක් ඇහුවොත් මේ නිකම් දැන් ওই විදේශිකයන්ගේ ස්වභාවය තමයි මේ මම දන්න විදිහට නිකන් ඉන්නේ ටක් ගාලා ඒකේ පැතුරුණු දේවල් අහනවා. දැන් අපි නිවන කියලා කිව්වොත් එහෙම බේරෙන්න හම්බෙන්නේ නැහැ. මොකද්ද නිවන? කොහොමද හැදෙන්නේ? මොකද්ද දැනෙන්නේ? ඔක්කොම ආව ගමන් දෙන්නකෝ ඉතින් උත්තර. දැන් ඔබෙන් ඇහුවොත් නිවන, නිබ්බාන මොකද්ද? කොහෙද තියෙන්නේ? ඇයි ඒක ලබන්නේ? කොහොමද ස්වභාවය? දන්නවද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. තාම අපි අහලා නැහැ ඒකනේ. අසා දැනගත් අයත් ඉන්නවා. එහෙනම් ඒක අහලා දැනගන්න ඕන. ඔබ ළඟ ඉන්න රහත් මෙහෙණින් වහන්සේට ඉස්සරහට එන්න දොර පවුළු විවර කරන්න ඕන. ඔබ තුලම, ඔබ තුල ඉන්න රහතන් වහන්සේට ඉස්සරහට එන්න දොර කවුළු විවර කරන්න ඕන. එතකොට තමයි ආව ඉස්සරහට එන්නේ. කොහොමද ඒ දොර කවුළු විවර කරගන්නේ? අපි දෘෂ්ටිවල ඉන්නකම්, අපි සංකල්පවල ඉන්නකම්, අපි වචනවල ඉන්නකම්, අපි කාලය තුල ජීවත් වෙනකම් ඒ දොර කවුළු වහලා තියෙන්නේ. අර දෘෂ්ටි නිසා සම්මා දිට්ඨියට එන්න බෑ ඉස්සරහට. සංකල්ප නිසා සම්මා සංකප්පෙට එන්න බෑ ඉස්සරහට. වචන නිසා සම්මා වාචාවට ඉස්සරහට එන්න බෑ. ඉතින් මේ වෙලා තියෙන්නේ මේ ඇත්තන්ගේ මේ ඔළුව පොඩ්ඩක් එහෙම මෙහෙම පටලවලනේ තියෙන්නේ. දැන් අපි මම කියපු ගමම්ම මේ සම්මා දිට්ඨිය කියලා මේ ඕගොල්ලෝ හදාගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඒකට නෙමෙයි මම මේ සම්මා දිට්ඨිය කියලා කතා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. දැන් සම්මා සංකප්ප කියපු ගමන් මතක් කරගන්නේ අර දහම් පාසලෙන් දාලා තියෙනනේ සංකල්පනාවක් හදලා මෙන්න සම්මා සංකල්පනාව කියන්නේ මේකයි. අපි හිතන්නේ ඒකට මේ කියන්නේ කියලා. නෑ, මම ඒක නෙමෙයි මේ කියන්නේ. සම්මා වාචා කියලා කිව්වහම විසුනා වාචා, පරසා වාචා, සම්බප්පලම්බ, අරම්මන මුකුත් නැහැ ඉන්න ඕන කියලා එහෙමයි කියලා හිතාගෙන ඉන්නවා. අන්න ඒක තමයි මේ බෞද්ධයාට තියෙන ලොකු ප්‍රශ්නේ. ඒව අපි ඉගෙන ගත්තේ ලදරු පාසලේ කුඩා කාලේ. ඒව ඒ විදියට උගන්වන්න නැතුව ළමයින්ට ගැඹුරු සිද්ධාන්ත ක්‍රමවේදයකට මේක උගන්වන්න බෑ. දැන් මේකේ අපි එන්න ඕන ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් මේ කතා කරන්නේ මම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය කතා කරන්න උත්සාහ කරන්නේ. එනේ අරකට එක පටලව ගන්න එපා. දැන් කාර් කිව්වහම පොඩි මේ සෙල්ලම් කාරුත් තියෙනවනේ එහෙම. පොඩි ළමයි පද්ද. අන්න ඒ වගේ කාර් එකක් තමයි එදා අපි අර දහම් පාසලේදී ඉගෙන ගත්ත ආර්ය අෂ්ටාංග මාර්ගය. මේක ප්‍රායෝගික එකක්. මේක නැගලා යන්න පුළුවන් වාහනයක් ලොකු එකක් එක. ඒක නියම. ඒ නිසා ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. හරි. තමන් දිහා බැලුවොත් තමන්ට මොනවද පේන්නේ? ඔබ ඔබ දිහා බලන්න. මට හැමෝම විනාඩි 5ක් බලාගෙන ඉන්න ඕන. තමන් දිහා තමන් බලාගෙන ඉන්න ඕන. බලාගෙන ඉඳලා මට කියන්න ඕන. පේන දේ, දැනෙන දේ. දැන් ඔය තමා දිහා බලන්න කිව්වහම දැන් බැලීම කියන එක කරනවනේ තමන්. ඔව්. ඊළඟට මේ බැලීම තුළ දැකීම කියලා එකක් තමයි ලබනවනේ. එතකොට සැබවින් තමා ඉන්නේ කොතනද? ආන්න එතන. තේරෙනවනේ. සමාධිස බලන්න කියලා කිව්වහම තමන් බලනවා. ඒ බලන දේ තුල යමක් දකින ඇසක් තියෙනවා, ගුණයක් තියෙනවා. ඊට පස්සේ එතනට තේරුම් ගන්නවා, වටහා ගන්නවා. එතකොට දකින දේ තුල නෙමෙයි තමා ඉන්නේ, දකින ඇස තුල. හොඳට මතක තියාගන්න, මේවා ලියාගෙන හරි විමසන්න ඕන දේවල්. දකින දේ තුල නෙමෙයි ඉන්නේ තමා, දකින ඇස තුල. එතකොට දකින ඇස තුල බැලීම තමයි තමා දෙස බැලීම කියලා කියන්නේ. ලේසි නෑනේ. ගම්බීරෝ යන් දම්මු, මේක සාධාරණයි. තේරෙන්නේ නැති එක 100%ට 200%ක් සාධාරණයි. ඒක මම පිළිගන්නවා, මම දොස් කියන්නේ. මටත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙනකොට අපිට මතක් කළා ඒ කරුණ අතේ හරි කොළ කෑල්ල එක ලියා ගන්න කිව්වා. ලියාගෙන ඒක කරුණ විමසමින් සක්මන් කරන්න කිව්වා. ඒ ධර්මය විනෙහි කරමින් සක්මන් කරද්දී රහත් වුණු රහතන් වහන්සේල ගැන මතක් කරා. අපි එහෙම ඒ කරුණට විසඳුම ලැබෙන කම්ම වෙන කරනවා. ඔතවාර පැහැදිලි කරන්න පුළුවන්. නොතේරෙන කරුණු ලියා ගන්න, ලියාගෙන සක්මන් කරමින් ඒක විමසමින් බලන්න ඕන. අර ඉස්සෙල්ල කිව්ව කාරණේ නැවතත් කියනවා නම්, දකින දේ තුල නෙමේ තමා ඉන්නේ, දකින ඇස තුල. දැන් විමසන්න ඕන කාරණේ. ඕක විමසමින් විමසකමින් හරියට ගමන් කළොත් එහෙම තමන් දකින සංස්කාරක ඇසක් වෙනුවට නිරෝධ ඇසක් දකිනවා. නිරෝධ ඇසක් දකිනවා. ඒ නිරෝධ ඇස තුල කවුරුවත් නැහැ. ස්ත්‍රියක්, පුරුෂයෙක්, භාවාත්මක ගුණයක්, මමත්වයක් ඒ තුල නැහැ. ඊට පස්සේ ඇසින් බලන්නේ තථාගත දර්ශනයයි දකින්නේ. සත්තාකාරය පේන්නේ දෘෂ්ටි නෙමේ. මේ ලෝකේ ඉන්න මිනිස්සු මොනතරම් අසරණද? මුස්ලිම් කෙනාට පේන්නේ මුස්ලිම් දෘෂ්ටිය. කොයි ලෝකේ ඉන්න දෙයියෙක්ද මන් දන්නේ නැහැ. ඉතින් ඉන්නෝ කියලා හිතනවා. අරගොල්ලන්ට පේන්නේ කතෝලිකයන්ට ඒ දෘෂ්ටිය. බෞද්ධයන්ට හිතන් ඇති දෘෂ්ටි නෑ කියලා. බෞද්ධයන්ට දෘෂ්ටියක් තියෙන. හැබැයි අර දෘෂ්ටියට වඩා අන්තයි. ඒ මිනිසුන්ට ධනාත්මක මොනවා හරි කාලබීල සතුට වෙන චින්තනයක් හරි දිනනවා. අපේ මිනිසුන්ට තියෙන ඍණාත්මක සංකල්පය සහිත දෘෂ්ටියක්. ඒක අර අර අනිත් ආගමිකයන්ගේ දෘෂ්ටියට වඩා භයානක ප්‍රපාතයකට යන දෘෂ්ටියක් ඒක. ඍණාත්මක දෘෂ්ටිය. ධාගම ඍණාත්මක දහමක් කියලා ලෝක ප්‍රචලිත වෙලා තියෙනෙත් ඒකයි. මේක ඍණාත්මක දහමක් නෙමෙයි. මේක ධනාත්මක දහමකුත් නෙමෙයි. මේක තථාගත ධර්මය කියන්නේ ඇති සැටි. ඇති සැටි කියලා හිතාගෙන ඉන්නේ අපි මොනවද? ඇති සැටි පින්නතුනි මේ තියෙන මේ මස් ඇස් දෙකට පේන්නේ නැහැ. අපි අය හිතාගෙන ඉන්නේ මේ මස් ඇස් දෙකෙන් බලන ප්‍රමාණය තුල මේ ඇති සැටි මට පේනවා කියලා. ඇති සැටි කොහේ පේනවද? මේ මස් ඇස් දෙකට. මස් ඇස් දෙකට පේන්නේ රූප විතරයි. ඇති සැටි ලෝකේ දකින්න බෑ. මස් ඇස් වල තියෙන්නේ සංකල්ප විතරයි, දෘෂ්ටි විතරයි. මේක සුවිශේෂී අධිඥානයකින්, අධිචිත්තයකින් තමයි මේ ලෝකේ ඇති සැටි දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් හැමතිස්සෙම තේරෙන දෙයක් නෙමෙයි ඔබ හොයන්න ඕන. තේරෙන්නේ නැති දෙයක්. මොකද්ද ඔබ හොයන්න ඕන? හොඳට මතක තියාගන්න. දැන් මේවයි යට තියෙන গুপ্ত අර්ථ. ඒ গুপ্ত අර්ථ තීද්දි තමයි කියන්නේ. ඒක හොයාගෙන ගියොත් ටක් ගාලා හම්බ වෙනවා Tamanට. গুপ্ত අර්ථයක් තියෙනවා. ඒකට කියන්නේ දහම් ගැටපද කියන්නේ ඒවට තමයි. ඒ ගැටපදයක් දුන්නාම ඒක ලියා ගන්නකොට ඒ අවබෝධයටපත් වෙනවා. දැන් රෙදි කෑල්ලේ රජෝහරණම් කියන්න කිව්වහම මේක ඇතුලේ නිවන කොහෙද කියලා රෙදි කෑල්ල ගසලා බැලුවනම් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. එහෙම නැත්තම් පෙර තියාම මේ මේ මේ රෙදි කෑල්ලක් මැද බැඳ ඉන්න බෑ. මට වේලාසනින් කියන්න මේක කොහෙද තියෙන්නේ මේකේ. එහෙම කියන්න බෑ. ඒ ගැටපදේ ලියාගෙන යද්දි ඉබේ ජනිත වෙනවා. ධර්මයේ අහගෙන යද්දි ඉබේ ජනිත වෙනවා. ඒ කුසල ශක්තිය බලය ගොඩ නැගෙනවා. ඒක කියන්න බෑ. කලින් මෙන්න මෙහෙමයි මුණ ගැහෙන්නේ කියන. එනිසා තමයි ධර්මයේ යෙදෙන්නට උවමන, ධර්මයේ ශ්‍රවණය කරන්නට උවමන, යෝනිසෝ මනසිකාරේ යෙදෙන්නට උවමන කරන්නේ. ඒ නිසායි. පැහැදිලිනේ? එනිසා යෙදෙන්න. එනිසා තේරෙන දෙයක්ම හොයන්න එපා. තේරෙන දෙයක් නම් ඉතින් මෙන්න මේ වගේ කියන්න ඕන ලස්සන මේ මල් පොකුරක්. මේ පේන්නේ රෝස පාට මල් පොකුරක්. ඉතින් හරි ලේසි සරලයි තේරෙනවා. ඔව්, ඒ ළඟට ඔය කොස්, දෙල්, පොල් ඒවා අපිට මතක් වෙනවා. මේ ධර්මය තේරෙන දෙයක් නෙමෙයි. තේරෙන දෙයක් හොයාගෙන යන කෙනෙකුට හම්බෙන්නේ නැති එකක්. මොකද්ද මේ තේරෙනවා කියලා කියන්නේ? තේරෙනවා කියලා කියන්නේම පින්නතුනේ උපාදානයක්නේ. උපාදානයක් නොවේච්ච දෙයකට තේරුණයි කියලා ඔබ ජීවිතේ එක දවසක් හරි කියලා දෙනවද? නෑ. ඔබ ජීවිතේ උපාදාන කරගත්ත දෙයක්ම තමයි තේරෙන්නේ. වින්දනාත්මක ගුණයක් ගොඩ නැගෙන්නේ උපාදාන වෙච්ච දෙකකින්. මට ඒක තේරෙනව හොඳයි කියලා. මොකද සුඛාස්වාදයක් දැනিলা. මට ඒක තේරෙනව නරකයි කියලා දුක්ඛාස්වාදයක් දැනিলা. මට ඒක තේරෙනව එපයි කියලා. මට ඒක තේරෙනව හොඳයි කියලා. මේ මොනවද මේ Tamanට දැනෙච්ච දේ? එතකොට සාමාන්‍ය පුජ්‍යල චින්තනය, මේ ඉන්ද්‍රිය ඥානය සැකසීලා තියෙන්නේ තේරුම් ගන්නමයි. හැමදෙස්සෙම කෙටියෙන් කිව්වොත්, අපිට තේරෙන වචනේ කිව්වොත්, උපාදාන කරන්න, රැස් කරගන්න, එහෙම නැත්නම් ගොනු කරගන්න තමයි මේ ඉන්ද්‍රිය ශක්තියින් හැදිලා තියෙන්නේ. අස් කරගන්න එක ඉන්ද්‍රියක්වත් නැහැ. මට කියන්න මොන ඉන්ද්‍රියෙන්ද අපි අස් කරගන්නේ? ඔය අස් කරනවයි කියලා ගොඩාක් අය යන්නේ මොකටද? අර ඍණාත්මක චින්තනයට. ඍණාත්මක චින්තනයට යන්නේ. හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ පුදුම විදියෙ වෛරෙන් ජීවත් වෙන මිනිස්සෙක්. හාමුදුරු කෙනෙක් වාහනයකින් යනවා දැක්කත් ඒකටත් වෛර කරනවා. එතන නැද්ද? වෛර කරනවා. හාමුදුරු රැඩ ගැහුවොත් ඒකටත් වෛර කරනවා. හාමුදුරු ඉක්මනින් පාරේ ගියොත් ඒකටත් වෛර කරනවා. අල්ලම ගෙදර මිනිස්සු අලුතින් වාහනයක් ගත්තොත් ඒකටත් වෛර කරනවා. ඇයි හේතුව? ඒ හොඳ නැති දේවල් හැටියට මිනිස්සු හැමදේම දකින්නේ. ඒක තමයි ඍණාත්මක දර්ශනයේ ස්වභාවය. ලස්සන නැදලිකුත් ඒකටත් වෛර කරනවා. පින්කමක් හරි ලොකුවට කරොත් ඔය තැනගන්න කරේ කියලා ඒකටත් වෛර කරනවා. නිකන් ඉන්නේ. හොඳ බෞද්ධයෙක් කියන්නේ නිතරම වෛරයෙන් ඉන්න පුරුදු වෙන කෙනෙක් බවට පත් වෙන. ඒ හොඳ බෞද්ධයෝ කියන කට්ටිය අති භයානකයි. හරිද? එතකොට ඒකද මේ බුද්ධ ආගම කියලා කියන්නේ? මේ අතහැරීම කියලා කියන්නේ වෛර කරන එකටද? පිළිකුල් කරන එකද? අවසානයේ කොච්චර වෛර කිරීම පුරුදු කරලා පුරුදු කළා කියනවනම් අවසානයේ අපේ ගෞරවනීය හාමුදුරුවෝ එකතු වෙලා තමන්ගේම ශරීරෙත් ඇටකටු කෑලි වලට කඩලා ඒකටත් වෛර කරන්න කියලා උගන්වනවා. ඊට පස්සේ ඒකටත් වෛර කරනවා. මේකේ කුණු තියෙනවා, මේකේ පණුව ගහනවා, මේක හරි කැතයි කී කියා වෛරී චින්තනයක් ඇති වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? විකෘති මනසක්, ඒ වගේම ඍණාත්මක මනසක්, අසුභවාදී චින්තනයක්, මානසික කලකිරීමක්, මහා සංවේගයක්. ඒ සංවේගය තුළින් මිය ගිහිල්ලා කොහේ හරි අසෝචි ගොඩක පණුවෙක්, එහෙම නැත්නම් ඌරෙක් වෙලා බල්ලෙක් වෙලා උපදිනවා. කිසි කතාවක් නෑ. එතකොට හායි බුදුහාමුදුරු එහෙම කිව්වේ නැද්ද? ඒක තමයි අපිට තියෙන කාටත් තියෙන ප්‍රශ්නේ නේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රවල එහෙම බලන්න ඔය එහෙම මුකුත් කතාවක් නැහැ. ඒ පුජ්‍යලයන්ගේ ඒ අවස්ථාවට අනුගත වෙන ආකාරයේ අනුශාසනයක් කළා. අර මුළු ත්‍රිපිටකයේම එක්කෙනෙකුට දේශනා කළේ නැහැ, එක්කෙනෙකුට එක සූත්‍රයයි. එච්චර. ඒකින් නිවන් දැක්කා. පැහැදිලි නේ? මුළු ඔක්කොම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හැම කෙනාටම කිය කියා ගියාද? මිනිස්සෙක් ආවහම දාන කතා, සීල කතා, සග්ග කතා කිය කිය හිටියද? නෑ, මේ මිනිස්සයාගේ දැක් ගාලා ප්‍රශ්න විසඳලා දුන්නා. මේ අපිනේ ඔය ඔක්කොම ටික පටලෝගෙන අර කෝටි ගානකට කියපු ඒවා එක්කෙනෙක් ගන්න ගියාම අර නිකන් පාමිසියෙම දෙන බෙහෙත් එක්කෙනෙක් බොන්න කියපු වගේ ප්‍රශ්නයක්. ඒකේ තියෙන්නේ එක්කෙනාට බෙහෙත්. ඒක මේ අයිතිකාරය ඔක්කොම බොන්න යන්න හොඳ නෑ. එහෙම ප්‍රශ්නයක් එනවා. එනිසා ඔබේ ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. ඔබේ ගැටලුව ලියා ගත්තාම ඔබ එතනින් නිදහස් වෙනවා. පැහැදිලිනේ. ඇයි ඔබට නිදහස තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ? ඔබම මොනවා හරි දෘෂ්ටිවල, සංකල්පවල, වචනවල, කුජලත්වයන් තුල එළඹගෙන පාදාන කරගෙන ඉන්න නිසා අතහරින්න. එතකොට ඔබර නිදහස දැනෙනවා, අතහරින්න. එතකොට ඔබර නිදහස දැනෙනවා. දැන් බලන්න, සුරු බරක් වුණත් මේ උරුලෝසු මේ ආකාරයෙන් මම හොඳින් විනාඩි 5ක් අල්ලගෙන ඉඳීවි. උපරිම මහන්සියෙන් විනාඩි 15ක් අල්ලගෙන ඉඳීවි. එතන ඉඳලා මොකද දැනෙන්නේ? අතට මහත් වේදනාවක්. නමුත් මේ බර පොඩි වුණාට අල්ලගෙන ඉන්න ප්‍රමාණය වැඩි වෙනකොට මහත් වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් ඔබේ වේදනාවට හේතුව මොකද්ද? උසුලාගෙන සිටීම. උපාදානය කියන්නේ ඒක. උසුලාගෙන සිටීම. මොනවද උසුලාගෙන ඉන්නේ? මම කියලා කෙනෙක් නිර්මාණය කරලා උසුලාගෙන ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉතින් මේ මසල තේරුම් කරලා දෙන්න, මේකේ මමෙක් ඉන්නවද නැද්ද කියලා. මමෙක් ඉන්නවද නැද්ද මේකේ? ඈ, මමෙක් නැහැ. ඉන්නවද නැද්ද? මමෙක් නැහැ. කවුද කියන්නේ? මම. මමෙක් නැහැ කියලා කවුද කියන්නේ? මම. මමෙක් නැහැ කියලා කවුද හිතන්නේ? මම. මමෙක් නැහැ වගේ ඉන්න ඕන? මම. දැන් එන්න තේරුම් නැතුව යන ස්වභාවය වැඩි වෙනවා නේ. තේරෙන්නේ නැති ස්වභාවය වැඩි වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. දැන් කවුරුත් මෙතෙක් කාලයක් කියලා නැහැ මේ තේරෙන්නේ නැති එක හොඳයි කියලා. දැන් මෙතෙන්දී එන්න අර වෙනද වගේ ලොකුවට ග්‍රහණය කරලා අරගෙන සංවේදීතාවයක්, සංවේගයක් මනසේ ඔබ්බෝ ගන්න දෙන්නේ නෑ සාමින් වහන්සේ. සංකල්පවල බලය අඩු කරනවා, දෘෂ්ටිවල බලය අඩු කරනවා, වචනවල තියෙන උපාදානයේ තියෙන බලය අඩු කරනවා. බලය අඩු කරාට පස්සේ මොකද වෙන්නේ? එන්න එන්න සැහැල්ලුවක් දැනෙන, මුකුත් තේරෙන්නේ නෑ. ඒ වුණාට හරි සනීපයක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා. නමුත් මෙහෙම කිව්වනම් පින්නතුනේ, අපිට කෙස් තියෙනවා, කෙස් තියෙනව නේද? ඈ, අපිට හම තියෙනවා කියනවා. ඔව්ව තේරෙනවා උන්ට. එතකොට තේරෙනකොට සංවේගයේ හොඳට උපදිනව, කලකිරෙන්න ඕන, ෆ්ලුවාන් තරම් කලකිරෙන්න ඕන කියලා හැඩයට සහ ඒ ක්‍රමවේදයට කියලා දුන්නා නම් එහෙම මනසට හොඳට දැනෙනවා. ජීවිතේ එපා වෙනවා. තියෙන ඉඩකඩන් දෙක උගස් තියෙනවා. පුළුවන් නම් පන්සලේ ගිහිල්ලා නතර වෙන මට්ටමටපත් වෙනවා නේද? ඒ නිසා මෙහෙම සැහැල්ලු වුණාම තියෙන දේවල් කොහොම තියාගෙන ප්‍රඥාවක් නුවණක් හැඳේට දර්ශනයක් වඩා ගන්න හැකියාව ඔබට තියෙනවා. ඒ නිසා තේරෙන්න නෙමෙයි ඕන, අපිට පුළුවන් තරම් නොතේරෙන්න. දැන් මම මේ කතා කරන්නේ අර සමාජේ කවුරුත් කතා කරන නොතේරෙන ගතිය නෙමෙයි, මේ උපාදානය නොකරන ගතිය කියන එකයි මේ නොතේරෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ. පැහැදිලිනේ? අදාර සමාජය කියන්නේ කරුණක් කිව්වහම ඒක තේරුම් ගන්න බැරුව නේද? දැන් කඩේට ගිහිල්ලා එන්න කිව්වම මොනව ගේන්න කිව්වද කියලා තේරුම් නැති වුණා වගේ එහෙම එකක් නෙමෙයි. උපාදානය නොකරන ගතිය මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, අතීතය, අනාගතය, වර්තමානය. උපාදාන නොකරන ගතිය, උසුලාගන්නේ නැති ගතිය, දරාගන්නේ නැති ගතිය පුරුදු කරනවා. මේක අතහැරීමක් නෙමෙයි, අල්ලා ගැනීමක් නෙමෙයි. තේරෙන්නේ නැනේ? ඒ තේරෙන්නේ නැති තැන හොයන්න. ඒ කියන්නේ ගම්බීරයි කියන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැති වුණාම මම මහා උසද පඬිතුය නෙමෙයිනේ. මට නොතේරෙනේව කොච්චර ලෝකේ තියෙනවද? දැන් එකපාරට ගුරුවරයා ගණිත පාඩමක් දෙනවා. ඒක එකපාරට තේරෙන්නේ නැහැ Tamanට. එතකොට අයියෝ මේ පන්තිය වැඩන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ කියලා gedera යනවද? අනිත් ළමයිගෙනුත් අහලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා ප්‍රශ්නයක් තියෙනවා නම් නැවතත් ඒ ගුරුවරයගෙන් අහලා අර නොතේරෙන ගණිත පාඩම තේරුම් ගන්නවා මහන්සිය. දැන් නමුත් මේ අපේ බණහන් එන උපාසකම් වල එහෙම නෙමෙයි. මට තේරෙන්නේ නැත්තම් ආ ඒක වැදගත් නෑ. ඒක වැදගත් නෑ. එහෙම හිතලා හරියන්නේ නැහැ. තේරෙන්නේ නැත්තම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. නැවත නැවත අහන්න ඕන. නැවත නැවත ධර්මයේ යෙදෙන්න ඕන. නැවත නැවත මෙනෙහි කරන්න ඕන. දැන් මේ ධර්මයේ වැඩිපුර අහන්න ටිකක්. එතකොට මේ ස්වාමින් වහන්සේ දේශනා කරන්න කුමන්ද කියලා ක්‍රමානුකූලව වටහා ගන්න ඕන. ජීවිතේ වැදගත්ම දේ තමයි සද්ධර්ම අවබෝධය. මේ භවයේදීම සෝතාපට්ටි ඵලයකට පාත්‍ර වීම නැත්තම් අපි අනිත් සතුන් හා සමානයි. අනිත් සතුනුත් කරන්නේ කාල බීලා ඔය මේ ගයක් කොහේ හරි මොනවා හරි ඉන්න තැනක් හදාගෙන ජීවත් වෙලා මැරිලා යනවා. එහිම අනන්ත සංසාරේ අපි ගත කරගෙන ආවා උතුම් මිනිස් ආත්මයක් ලැබලා මෙතෙන්දි ජීවිතේ තේරුම් අරගෙන සසර යනවා නම් සතර අපායට යන්නේ. සතර අපායට නියත වශයෙන්ම පෙරේතෙක් භූතෙක් බල්ලෙක් පිසාචයෙක් වෙන්නේ නැහැ කියලා නියත විවරණයක් තමන්ගේ හදවතට දැනෙන්නේ පළවෙනි මාර්ගඵල අවබෝධයෙන් පමණයි. ආත්ම දෘෂ්ටිය තියෙන ඕනම කෙනෙක් අන්තගාමී වීමේ හැකියාව තියෙනවා. මම කියන කෙනා හරි ගැඹුරින් අල්ලගෙන ඉන්නේ. තේරෙනවනේ සමහර දේවල් සමහර අය පිටින් කියනවා මම මුකුත් අල්ලගෙන නැහැ හරිය මේ කියලා. ගැඹුරට ගිහිල්ලා බලන්න ඕන. සමහර අය පේනවා පිටින් අල්ලගෙන වගේ කියලා පේනවා. ඒත් ගැඹුරට ගිහිල්ලා බලන්න ඕන. සමාව වුණත් පිටින් බැලුවහම මේ ආමතුරු හරි අල්ලගෙන තියෙනවනේ. කොච්චර මේ අපිට ඇටි දේවල් තියෙනවනේ. නේ අපි ගොඩක් අතහැරලානේ ඉන්නේ. අපි මොකුත් නැහැනේ. ඔතන තමයි වරද්ද ගත්තේ. දැන් බුදුහාමුදුරන්ට වේළුවනාරාමයේ භුක්තියක් හැටියට අයිතියක් හැටියට දුන්නේ නැද්ද? නැත්තම්. දේවරම් මහ විහාරේ භුක්තියක් අයිතියක් හැටියට භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරන්ට තිබුණ නැද්ද? තිබ්බා. බුදුහාමුදුරන්ගේ අනසකයටත් තිබ්බේ. බුදුහාමුදුර කෑ ගහන භික්ෂුන් වහන්සේ පිරිසකට කවුද අර කෙවුල වගේ කෑ ගහන්නේ? නැත්තම් මාළුකාරයෝ වගේ කෑ ගහන්නේ? කෑ ගහන්න නැතුව ඉන්න පුළුවන් නම් ඉන්න නැත්තම් යන්න කියන්නේ. එහෙම දේශනා කළා. ඒකට හේතුව උන්වහන්සේ තුල අයිතිය සහ පාලනයේ භුක්තියක් ඇයි තියෙන නිසා. නමුත් අල්ලගෙනද ඒක පේන්නේ. ඉතින් ඒ පිටින් බලන මිනිස්සු කිව්වා මොන ශ්‍රමණේද අර රජවරුන්ගේ දාන පිළිගන්නෝ, ආරාම පිළිගන්නෝ, ආවාස පිළිගන්නෝ, මොන අතහැරීමක්ද කියලා බුදුහාමුදුරන්ට ඒ කාලේ චෝදනා කළා. මේ අතහැරීම තියෙන්නේ හදවතේ ගැඹුරින්ම. දැන් අපේ පින්නතුන් බෞද්ධ පින්නතුන් තේරුම් ගන්න තියෙන්නේ මේ පිටින් අතහැරලා මෙහෙම නිකන් යාචකයෝ වගේ ඉන්න. එහෙම හරියන්නේ නැහැ. පිටින් ඔබගේ අවශ්‍යතා ටික තියාගන්න. හදවත ගැඹුරින්ම අතහරින්න. මොනවද අතහරින්න ඕනේ? දේපල නැහැ. මිලමුද නැහැ. යාළුවෝ නැහැ. මහත්තයා නැහැ. නෝනා නැහැ. දරුවෝ නැහැ. ඒගොල්ලෝ අතහරින්න එපා. ඒ සියල්ලම තියලා දෙන මේසයක් තියෙනවා. දැන් මේතර මේ ඔරලෝසුව, වතුරු වීදුරුව, මේ මල්ලාසනේ, මේ පොත් ලේන්සුයි, මේ ආධාරකේ මේ ඔක්කොම තියලා දෙනවනේ. දැන් මේ ටික අතහැරලා හරියන්නේ නැහැ. මේසේ මත තියපුවා ඒව තමයි මහත්තයා, දරුවෝ, නෝනා, ඥාති, ඒ ඔක්කොම මේසේ මත තියලා තියෙන ඒවා. ඒ කිසි කෙනෙක් අතහරින්නේ නැහැ. මේසය අතහරින්න ඕන. මේසය අයින් කරන්න ඕන. මොකද්ද මේසය? මොකද්ද මේසය? මම කියන රාමුව, මම කියන රාමුව තමයි මේසේ. මමත්වේ සක්කාය දිට්ඨිය මේසේ. මේකයි අයින් කරන්න තියෙන්නේ පළවෙනි සංයෝජන ධර්මයේ හැටියට. අරව කිසි දෙයක් අයින් කරන්න එපා. මේසේ අයින් කරන්න. අනිත් කිසි දෙයක් අයින් කරන්න එපා. දැන් ඉගෙන ගත්ත දෙයට වඩා වෙනස් නේ? දැනගෙන හිටි දෙයට වඩා වෙනස් නේ? හොඳයි. ඒ තුල ප්‍රතික්ෂේප කරන්නත් එපා, අනුමත කරන්නත් එපා. ගැඹුරින් තව තවත් පරිශ්‍රණය කරන්න, එකපාරට තීන්දු තීරණ වලට එන්නත් එපා. මේසේ ඉවත් කරන්න. මම කියන රාමෝ ඉවත් කරන්න. කොහොමද මේ මම කියන රාමෝ ඉවත් කරන්නේ? මේක පුදුමය ධනවන, විශ්මය ධනවන, ආශ්චර්යමත් ධර්මයක්. අර ලෙෆ්ට් රයිට් කියන වගේ ලේසි නෑ නේද? වම දකුණ, වම දකුණ, වම දකුණ කිය. ඒ වගේ ලේසි නෑ. වම දකුණ කියනකට වඩා අමාරු. වම දකුණ මේගොල්ලන්ට ඉස්සෙල්ලා පුරුදු කරන්න ඕන. අපි ඒ පුරුදු නැත්තම් මේ තත්ත්වෙට එන්නත් බෑ. අපිත් එහෙම පුරුදු වෙලා තමයි මේ තත්ත්වයට ආවේ. ලදුරු පන්සල් තියෙනවා, සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ එහෙම විපාක මේ සමාජයේ තියෙන්න ඕන හැම තරාතිරම. සරල නැහැ. ඉතින් කොහොමද කියලා අහනවා බුදුහාමුදුරන්ගෙන්, ස්වාමීනි කොහොමද මේ සංසාර සාගරේ තරණය කළේ? වැඳි සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ කියනවා. මොකද එහෙනම් කරලා තියෙන්නේ? ඒ කරන දේ කිව්වේ නැහැ, කරන දේ තේරුම් ගන්න අනිත් ටික කිව්වා. රැඳි සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. දැන් බලන්න හොඳින් නුවණින් බලන්න මොකද්ද උත්තරේ? අනුමාන කරන්නේ නැතුව ස්ථීරසාර උත්තරේ හොයාගන්න බලන්න. කොහොමද භාග්‍යවතුන් වහන්සේ සංසාර සාගරේ තරණය කළේ? රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. මොකද්ද මේ රැඳී සිටිනවා හා තරණය කරනවා කියන වචන දෙක තේරෙන විදිහට කියන්න. මේ රැඳී සිටිනවා කියන්නේ එක තැනක මෙහෙම හිටගෙන ඉන්නවා කියන එක. ඒකනේ රැඳී සිටිනවා කියන්නේ නේ? පැහැදිලිද? මේක තේරුම් ගන්න විදිහ නැත්තම් තේරෙන්නේ නැහැ කියනවනේ. තරණය කරනවා කියන්නේ ඇවිදගෙන ඉස්සරහට යනවා කියන එක. දැන් ගඟක වුණත් එක තැනකට වෙලා ඉන්න එක රැඳී සිටිනවා. පීනනකොට කියනවා තරණය කරනවා. කන්දක වුණත් එක තැනකට වෙලා ඉන්නකොට රැඳී සිටිනවා. ගමන් කරනකොට කියනවා තරණය කරනවා කියලා. රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නෑ. එහෙනම් මොකද්ද කරලා තියෙන්නේ? ඔන්න හිතන්න, මං කියවනේ ගුප්ත අර්ථ ඉතුරු කරලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ප්‍රායෝගික වෙන්න ඔබට. දැන් ඔබ හොයන්න. මොකද්ද එතකොට බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ? ඔබ දන්නවද පාසලේ ඉන්න කම්මැලි ළමයින්ගේ හැටි? කම්මැලි ළමයි දෙන ගාන හදන්න ඕනේ නෑ. මේ සෑ අවසානේ කොහොමද උත්තරේ ලියලන යන්නේ? සර අවසානේ උත්තරේ ලියල යන්නේ හදන්න ඕනේ නිකන් ඔළුව මහන්සි කරගන්න, පෙට්‍රල් පුච්ච ගන්න ඕනේ. දැන් මේ ඇත්තත් එහෙම හිතනවා. මේ හම්තුරු ඉතින් අවසානේ උත්තරේ දීලා යයි. නැත්තම් හිතනවා ඔය මොන බණ කිව්වත් ඉතින් කියන්නේ අපි මැරෙනවයි කියන එකනේ ඔය හාමුදුරුවෝ. අපි පුණු වෙනවා කියන එකනේ ඔය කියන්නේ, මැරෙනවයි කියන එකනේ. ඕ බණනේ ඕවා අපි දන්නවා. ඊළඟට භාවනාවක් ගැන කිව්වහම ඔය ඉතින් මොන මොන භාවනා කිව්වත් අවසානයේ හැමදෙරු නාහි ළඟ හුස්මෙන් තියාගන්න කියන එකනේ කියන්නේ. ඔය ඒක ඉතින් ඔප්පු කරනවා අවසානයේදී කියන කල්පනා ඔය බලාගෙන ඉන්නවා. හැමදෙරු කියනවා අවසානයේ නාහි ළඟ ඔන්න තියාගන්න එකයි උඩට අඳිනවා පහන දෙකයි කියලා ගණන් කරනවා. ඉතින් මොලේ මොකද කරන්නේ? මොලේ භාවිතාවට ගන්නෙ නැහැ. ඒක භාවිතාවට ගන්න නැත්තම් ඔය ඇස් දන් දෙන්න කලින් මොලේ දන් දෙන්න කාටාරි නැත්නම් භාවිතාවට ගන්න ඕනේ. කියන්නේ අර යෝනිසූ මනසිකාරය කියන එක කරන්න පුළුවන් මොලේට නේ. යෝනිසූ මනසිකාරය කියන එක මොන එක? නමුත් ලබ්ධිකයක් වුණොත් බුදුහාමුදුරු විශ්වාස කරන්න කියලා අපි සමහර හාමුදුරුවෝ ගන්නන විශ්වාස කරන්න ගියොත් කවදාවත් යෝනිසූ මනසිකාරය වැඩෙන්නේ නැහැ. දානිත් ආගම් උගන්නන්නේ එහෙමනේ, විමසන්න එපා. විමසුවොත් ඔබ ඥානවන්තයෙක් වෙනවා, ඇත්ත දැනගන්න. විමසන්න එපා, පිළිගන්න. දැන් එතකොට මේ බුදුදහමත් අපි කියලා දුන්නොත් විමසන්න එපා, සටහිතන්න එපා, මේක පිළිගන්න ඕන. දැන් මෙතෙන්දී අපි අවදි කරන සුවිශේෂී කාරණේ මොකද්ද? මේක පිළිගන්න එපා, මේක අදහන්න එපා, මේක විමසන්න. විමසන්න විදර්ශනා භාවනාව යනු එයයි. ඔබගේ මානව චින්තනයේ නිදහස ඔබට ලැබෙන තැන. වෙන කිසිම දේශනාවකින් ඔබට හම්බ වෙන්නේ නැහැ. කීප දෙනෙක් හැරෙන්න මේ රටේ ඒ මානව චින්තන නිදහස දෙන්නේ නැහැ. කියන්නේ ඔබ මේක පිළිගන්න, ඔබ මේක අදහන්න, ඔබ ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා කියන කවුරු කෙරෙහිද? සංකල්පයක් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම. සංකල්පයක් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම වැදගත්ද? ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන කුමක් සඳහාද? ශ්‍රද්ධාව කියලා කියන්නේ යම්කිසි උනන්දුව, ඕනකම, කැපවීමකට කියන දෙයක් ශ්‍රද්ධාවයි. ඔබ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා දුකින් නිදහස් වීමේ උවමනාව කියන එක ඔබට තියෙනවා. කැමැත්ත කියන එක තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ ඒකට, කැමැත්තට. එහෙම නැතුව මේ පුජ්‍යලයට ශ්‍රද්ධාව ඇති කරගෙන වැඩක් නැහැ. බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව ඇති කරගෙන වැඩක් නැහැ. මේ හාමුදුරු කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරගෙන වැඩක් නැහැ. ඔබට ඔබගේ ප්‍රශ්න විසඳීමේ අවශ්‍යතාවය ඇති වෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව තියෙනවා. තමාගේ දුකින් නිදහස් වීමේ ශ්‍රද්ධාව තමන්ට තියෙනවා. අද පුජ්‍යල ශ්‍රද්ධාව තියෙනවා. තමන්ගේ දුකින් නිදහස් වීමේ ශ්‍රද්ධාව නැති වෙනවා. තමන්ගේ විද්‍යාව පහළ කර ගැනීමේ ශ්‍රද්ධාව තමන්ට තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට අපි කතා කරමුකෝ වීර්යය තියෙන්න ඕන කුමක් සඳහාද? තමාගේ ප්‍රශ්න විසඳ ගැනීමට වීර්යය තියෙන්න ඕන. ඔබ හිතන්නේ ඔබෙන් දුකෙන් නිදහස් වීමට ඔබ කුමක් කළ යුතුද කියලා? මම මෙන්න මේ දේ කළොත් මට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් අඥාන සමාජයකට නම් හරි සරල උත්තර දෙන්නේ, ගංගානම් ගඟේ ගිහිල්ලා පව් සෝදන්න, එතකොට ඔබට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබ මේ දෙයියන්ගේ නම කියලා දවසට දහවතාවක් කෑ ගහන්න, අම්මෝ කියලා, එතකොට ඔබට පව් කමා වෙනවා, දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ දෙයියෝ නිතරම මතක් කරගෙන ඉන්න, එතකොට ඔබට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ මෝඩයෝ විසින් ලෝක නිර්මාණය කරපු මෝඩයන් උදෙසා තියෙන කරුණ. මෝඩයෝ විසින් නිර්මාණය කරපු මෝඩයන් උදෙසා තියෙන ධර්ම. ඔබටත් එහෙම එකක් ඕනද? එහෙම එකක් ඕනනම් අපි දෙන්නම්. මොකද හේතුව මට කියලා නේද තේරුම් ගන්න බැරි නම් එහෙම එකක් තමයි දෙන්න වෙන්නේ. මොකද හේතුව මේ ලෝකේ බහුතරයක් අඥානයි, මෝඩයි. ඔළුව පුරවගෙන තියෙන දෘෂ්ටිවලින්, සංකල්පවලින් ඒ මිනිස්සු හරි අන්ධයි. හිරු සඳු තරු පෑවුවට මිනිස්සු හරි ඝන අන්ධකාරයක ඉන්නේ. කොච්චර කමා කළත් ඒ මිනිස්සුන්ගේ ජීවිතේ දිහා බැලුවාම සැනසෙල්ලෙන්ද ඉන්නේ නැහැ, සතුටෙන්ද ඉන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ හොයන්න ඕන බෞද්ධ වේවා අබෞද්ධ වේවා වඩා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් මනසක් තියෙන කෙනෙක්. අපි ධර්මයේ තේරුම් ගන්න තරමට අපිට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න ඔබේ මනස තුල ඔබ සතුටින්ද අවදි වෙන්නේ? සතුටින්ද දවසේ ජීවත් වෙන්නේ? සතුටින්ද ඔබ මේ නිින්දට යන්නේ? අහලා බලන්න. දැන් අපි ලෝකෙට ඇඳ පැලඳගෙන ඇවිල්ලා පේන විදිය නෙමෙයි තමන්ගේ අධ්‍යාත්මික පෞද්ගලික හිත නේද? ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මාන, මදමාන නිසා, නොයෙකුත් දේවල් නිසා කැළඹීම් ඇති වෙමින් මේ රංගමඩල තුල, රංගනයක තුල ජීවත් වෙනවා. සජීවී හිත කොයි වගේද? හොඳට සිහිය තියෙන්න ඕන. සති ඉන්ද්‍රියක් තියෙන්න ඕන. හොඳට හොඳ සිහියක්. මොනවද? තමන්ගේ මේ ප්‍රශ්න කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් සිහියක් තියෙනවා. ඒ සිහියෙන් බලද්දි තමයි කරුණු කාරණා තේරෙනු, කරුණු කාරණා ගලපනු, කරුණු කාරණා අනුව තමන් වෙනස් වෙනු. ඒ වෙනස් වීම තුළ තමන් නිවෙනවා. හොඳට සති ඉන්ද්‍රියක් තියෙන්න ඕන. සමාහිත බවක්, සමාධි ඉන්ද්‍රියක් තියෙන්න ඕන. දැන් අපි එක දෙයකට ආවහම ඒ දේ තුල ඉන්න ඕන නේද? සද්ධර්මය අහනකොට ඒ තුලම අපි පුළුවන් තරම් ධර්මය තේරුම් ගන්න උත්සාහ කරගන්න, ඒකටම සමාහිත භාවයක් ඇති කරගන්න ඕන. ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රියක් අපට අවශ්‍ය කරනවා. මොනවද මේ ප්‍රඥාව කියලා කියන්නේ? ප්‍රඥාව කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපිට රස දැනගන්න තියෙන දිව හැදලා. මේකට මේ ප්‍රඥාවෙන් කරන්න බෑනේ රස දැනගන්න එක. ඒක තියෙන දිව. ඒක දිව ඒක දැනග ඒ වැඩේ කරනවා. රස දැන ගැනීම. ගන්ධ දැන ගැනීම සඳහා නාසයක් තියෙන. ඒකට ප්‍රඥාවට කරන්නත් බෑ. ඒක හැට කරන්නත් බෑ. ගන්ධ දැන ගැනීම මේ නාසයට කරන්න පුළුවන්. ඉතින් නාසයේ කාර්යය රාජකාරී කරනවා. ශබ්ද දැනගන්න කන තියෙනවා. ඒකේ වැඩි එයා කරනවා. නමුත් මේ කරුණවල තියෙන රසය මේ වචන ගලපලා එකට සම්පින්නණය කළා පදයක, සූත්‍රයක, කරුණක තියෙන රසය නාහයට හරි දිවට හරි කනට හරි ගන්න බෑ. ඒක ගන්න මේ ප්‍රඥාවට. ප්‍රඥා නැමැති ඉන්ද්‍රිය තමයි එහි තියෙන ගුණාත්මක ස්වરૂපය ග්‍රහණය කරගන්න. ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ ඒකයි. ඒක ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රියට තමයි මේ රසය දැනෙන්නේ. එහෙමනම් අන්නේ කරුණවල තියෙන ගුණය අහුලන්න පුළුවන්, සම්පින්දණය කරන්න පුළුවන් කෙනාට තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති අයට නිවන් දකින්න බෑ. ඒ කියන්නේ කරුණු ගලපලා තේරුම් ගන්නේ නෑ. ඒගොල්ලන්ට කියන්න ඕන මේවට පඳුරු දාන්න, ගහවටේ 15 වතාවක් කැරකෙන්න, බෝධි පූජා හතක් කරන්න, ගබළු කපුඩු දානයක් දෙන්න. අන්න ඒව කිව්වහම තේරෙනවා. ඒව කරන්න මං කියන්නේ ඒව එපයි කියන එක නෙමෙයි. පැහැදිලිනේ? ඒව කරන්න. ඒක සරල බුද්ධිය. ඒව කරන ගමන් මේකත් තේරුම් ගන්න. නැත්නම් ඒව නතර කර. එතකොට මට ප්‍රෞසිද්ධ වෙනවනේ. ඒව නතර කරන්න එපා. මේක තේරුම් ගන්න. මොනවද කරුණෝල ඇදේ යථාර්ථය? මොකද්ද කරුණෝල තියෙන යථාර්ථය? තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. තේරුම් ගත්තද? තේරුම් ගත්තේ නෑ. මං අහන්නේ රැඳී සිටියේ නැත්නම් තරණය කළේ නැත්නම් මොකනවද කරන්න? ඔබ ජීවිතයේට අත් නොවින්ද තැනකට ඔබ පාත්‍ර කිරීම සඳහා දහම් ගැටපද තමයි ඒ. එදා ඒ කරුණ කියනකොටම මේ මානවකයා නිවන් දකිනවා. මහා ප්‍රඥා බලයක් තිබ්බා. හරි අපූර්ව දේශනා කරන්න. මේක අදහන දෙයක් නෙමෙයි. තවත් අර කුමාරයෙකුට කියපු කතාවකුත් මම මතක් කරන්නම්. ඒකත් හොයන්න. දැන් මේක හොයාගත්තේ නෑනේ. ඔය ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න මතකේ තියාගන්න ඕන වචනයක් ඈ. ඊළඟට අනිත් කාරණේ තමයි එක කුමාරයෙක් ඇවිල්ලා මේ දිග ධර්ම දේශනා එහෙම අහනවා. මේව අර සම්පින්ඩණය කරලා ගත්තාම තමයි ඉතාම වටිනා සාරයක් එන්නේ. එහෙම කරන්න පුළුවන් අය මෙතනත් බොහොම අඩු ඇති නේද? සමස්ත දේශනේ එකට කැටි කරලා අර්ථ ගන්වන්න පුළුවන් අය ඉන්න ඕන. ඒගොල්ලන්ට තමයි විශිෂ්ට ප්‍රඥාවක් තියෙන අය කියන්නේ. ඉතින් එහෙම ටිකක් අර අමාරු කුමාරයෙක් හිටියා මේ ස්වාමීනි මේ වහන්සේගේ දේශනා දිග වැඩි මට සම්පින්දණය කරලා මේක තේරුම් ගන්න අමාරුයි. මං ගොඩාක් කාලයක් තිස්සේ බණ අහනවා, ධර්ම අහනවා. මට ස්වාමීනි ඔය නිවන කොහෙද තියෙන්නේ කියලා කෙටියෙන් කියන්න. මොකද්ද කියන්නේ? ඔච්චර ඔය වැල්වට අරන් කියන්නේ නැතුව මට ඔක කෙටියෙන් කියනවද නේද? කෙටියෙන් කියනවද නිවන කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ ඇතන්ට එහෙම හිතිච්ච අයත් ඇති නේ? ඔච්චර හැමදෙන්න මේ හැමෝම ළඟට යනවා, අතන එකක් කියනවා, මෙතන එකක් කියනවා, ගෝහන්සේ තව එකක් කියනවා, අපි මොනෝ පිළිගන්නද දන්නේ. පොලේ මිනිස්සු හැමෝම කෑ ගහන්නේ බඩු ලාභයි කියලා. මුදලාලිල කෑ ගහනවට බඩු අරන් එනවද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ රස බලලා, පොල්වල හොල්වල බලලා නේද? ඒ ක්‍රමානුකූල ක්‍රමවේද අපි ඉගෙනගෙන තියෙනවා. ගොටුකොල හොඳ ගොටුකොල හොයාගන්න නේ, එළවලු හොඳ එළවලු හොයාගන්න, පොල් හොඳ පොල් හොයාගන්න. අපි වෙනම ශාස්ත්‍රීය පද්ධතියක් හදන් තියෙනවා. ඒකයි මහත්ය යවන්න නැතුව නෝනම් පොලේ යන්නේ. මහත්ය කියොත් එහෙම මොකක් හරි ලාපෝල් ගෙඩි ටිකක් දාගෙන එනවා එන්නේ. කිරි නෑ. ඊට පස්සේ ශාස්ත්‍රීය ක්‍රමවේද දැනගන්න ඕන. පැහැදිලිද? ඉතින් මේ කුමාරයට කියනවා, අන බලන්න හොඳ වචනේ, මේකත් විමසුම් කරන්න ඕන. සක්මන් කරමින් විමසන්න ඕන. ඇත්තටම පින්නතුන්ට අදහසක් නැද්ද මේ ආත්ම භාවයේදීම මම මේ සතර ආපා දුකෙන් වන් නිදහස් වෙන්න ඕන කියලා? ආසයි නෙමේ, වමනාවක් තියෙනවා, ලොකු වීර්යයක් තියෙනවා, කැපවීමක් තියෙනවා, ශක්තියක් තියෙනවා නේද? ඒක ඔබේ මෞපිය ලබා දුන්නු දායාදයට වඩා වටින දෙයක් බවට පත් වේ. ඔබ ලබාගත් උපාධිවලට වඩා, මෙති ඇමෙති කමකට වඩා ඒක වටිනා දෙයක් බවට පත් වේ නේද? නේද? ඈතින් ඉදි බලද්දි නම් ඇමෙති කෙනෙක්ගේ නෝන කෙනෙක් අම්මෝ මාර සැප විඳින්න කියලා දන්නේ. ඇමෙති නෝනකින් අහලා බලන්න ඕන විඳින දුක. ඇයි ඇමෙතිවරයා කරන වැඩවලට? ඉතින් ඒ නිසා ඒක තමයි ස්වභාවය. දැන් මේ කුමාරයද කියනවා මොකන්ද? සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද අන්න එතන නිවන තියෙනවා. ඉතින් මට බනින්න එපා තේරෙන්නේ නැහැ කියලා. ඔබේ ඔළුවට හයියෙන් උදේ හවස ටොක්කක් කන ගන්න. තේරෙන්නේ නැත්තම් මේවා හයියෙන් ටොක්කක් කනගෙන කල්පනා කරන්න. පිළිකැලල තියලා නින්නේ නැත්තම් ඔළුව සුවාලෙන්න පුළුවන්. නැහැ, ඇත්තටම පින්නතුනේ අපිටත් අපේ ගුරුවරු කියලා දුන්නු ක්‍රමවේද අපි තුල වීරිය උපදවන්න. අපේ අරමුණ පැත්තකට යනකොට අපිට කියලා දුන්න අපේ ආරණ්‍ය ගත කුටියේ හාමුදුරු කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ගල්ලෙනක උන්වහන්සේ ළඟ මං කාලයක් භාවනා ප්‍රගුණ කරන කාලේ උන්වහන්සේ කියන අරමුණෙන් පිට ගියොත් ටික වෙලාවක් ගිහිල්ලා වෙනත් අරමුණු ගැන හිත හිතා ඉන්න කල්පනා කරන්න ගියොත් එම හයියෙන් ටොක්කක් කනගන්න. ටොක්කක් කනගෙන ආයෙ තමන් අරමුණට ඇවිල්ලා ඒ ධර්මයේ වඩන්න කියලා. ඒ වගේ පින්නතුනුත් මේ ධර්ම විමර්ශනයේ යෙදෙන යෝනිසෝ මනසිකාරය මොකද්ද? සතර මහා භූතය යම් තැනක නොපිහිටයිද එහි නිවන පවතිනවා. සතර මහා භූතය යම් තැනක නොපිහිටයිද එහි නිවන පවතිනවා. ඉතින් මම ඔබ තේරුම් කරලා දෙන්නේ කොහොමද? ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන දන ඔබේ ජීවිතේ වෙනස් වෙයි. හැමදේම තේරුමක් ඇති වෙන්න උවමනාව නැහැ. හැමදේම අපිට තේරෙන්නම උවමනා නැහැ. තේරෙනවා කියන සීමාවට එහෙන් ගිහිල්ලා තමන්ගේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න. අද සත්‍ය දිනනවා. නමුත් සත්‍ය ප්‍රකාශ කරන්න හරි අමාරු තත්ත්වයක් ඇවිත්ලා ඉලා තියෙනවා. එකක් හාමුදුරුවෝ ඔළුව කනවා, අනිත් එක දායකයෝ ඔළුව කනවා. ඒ නිසා අපිට තියෙන ඇඟවීරම් බන කියලා ගොඩාක් තැන් වලින් නික්මලා යන්න. දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ මට්ටමින් හරි මේ විශිෂ්ටත්වයේ කොහොම හරි ඒ උදාහර ගම්බීර ධර්මයේ අවදි කරන්නේ බය නැතුව මේ සංවිධානය කරන පින්වතුන්ගේ කාර්යභාරයක් නිසා. නැත්තම් මේ ධර්මයේ කැමති නැහැ. මොන හේතුවක්ද කියලා දන්නේ නැහැ. ඒකට හේතුව මිනිස්සු හරිම අන්ධයි, කුහුයි, මදබුද්ධිකයි. ඒ ඉන්න ටිකක් නැති වෙයිද දන්නේ නැහැ ඊළඟට. ඔබ හඳුන ගන්න ඕන සැබෑ කරුණාව, ඔබ හඳුන ගන්න ඕන සැබෑ දයාව. නේද? දැන් අම්මා තාත්තගේ දයාව පිටින් බලන කෝණයකින් බැලුවොත් හඳුන ගන්න බෑ දරුවන්ට. නේ? බොම ගැඹුරු සැබෑ ගුරුවරයෙක්ගේ දයාව මේ පිටින් කතා කරන විදියෙන් හොයලා බලලා හඳුන ගන්න බෑ. අර ඒගොල්ලෝ තමයි අර කොල්ලෙක්ගේ වාසි බස් වලට රැවටිලා බලලා යන්නේ. හා බේබි බබා කියලා කිව්ව ගමන් බලනවා. හරි තමයි. අර අම්මා අම්මා අපිට මෙහෙම කියන්නේ නැහනේ කියලා හිතනවා. ඒක වෙනම කරුණාවක්. බුදුරජාණන් වහන්සේගේ කරුණාව ඒ වගේ දෙයක්. යහපත උදෙසා තරවට උයිර් කිරීම තුලින් පවා කෙනෙක්ව යහමග යැවීමට උත්සාහ කරනවා. ඒකයි වැදගත්. අනිත් එක අපි නම් උත්සාහ කරන්නේ නැහැ. තමන් තුල උත්සාහයක් ගොඩනගා ගැනීම වැදගත් කියන කාරණය මතක් කරනවා. මේ ඕන කෙනෙක් ඕන දෙහයාවක ගියාට ඒක බුදුහාමුදුරන්ට ප්‍රශ්නකුත් නෙමෙයි, අපිට ප්‍රශ්නකුත් නෙමෙයි. ඒක ඔබේ ගෙදර ඉන්න අනිත් අයට ප්‍රශ්නකුත් නෙමෙයි. ඒක ඔබටම ප්‍රශ්නයයි. දැන් හොයාගන්න. ඒ උත්තරේට, ඒ ප්‍රශ්නට උත්තරේ හම් වෙන්නේ ඉතාම විශාල මානසික අතහැරීමකින් ඒ උත්තරේ හොයාගෙන යන්න ඕන. ඔය සතර මහා භූතය කියලා කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒවා හතරයි. ඔය හතර තමයි මේ ලෝකේ කොතන බැලුවත් තියෙන්නේ. නැති තැනක් කොහෙද තියෙන්නේ? හැමතිස්සෙම මේ ඉන්ද්‍රියන් ග්‍රහණය කරගෙනම ලෝකෙ දිහා බලන්නේ නැතුව මේ ඉන්ද්‍රියන් අතහැරිලා විවෘතව ලෝකේ බලන්න පුරුදු වෙන්න. ඔබට සතර මහා භූත ධර්මයන්ගෙන් සැදුන් නොලත් යම් ධර්මයක් ඔබගේ මේ මස් ඇස් දෙකට නුවණ ඇසට හෝ දකින්න පුළුවන්. සතර මහා භූත ධර්මයන්ගෙන් සැදුන් නොලත් හැදුනේ නැති ධර්මයක් ඔබේ මේ ඇස් දෙකට මේ නුවණට දකින්න පුළුවන්. බෑ. එහෙනම් ඔබ කළ යුතු කාර්ය ඔබගේ අධ්‍යාත්මය තුළින් මේ සදායතන සංවර කරන්න ඕන. එහෙම නැත්නම් ඉක්මවන්න ඕන. එහෙම නැත්නම් අතහරින්න ඕන. අතහැරීමෙන් දකින්න තථාගතත්වයේ පේන්නේ එතකොට. සියල්ල අතහැරීමෙන් දකින්න. කිසිදු දෙයක් ඉතිරි කර නොගෙන අතහැරීමෙන් දකින්න. ඉන්ද්‍රයන් සියල්ලම සදායතනම ආයතන හයම අතහැරලා දකින්න. එතන ඊ ගුණාංග පහළ වෙන්න නම් ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරපු සුවිශේෂී පහළවෙන ඇස. සුවිශේෂී පහළවෙන ආලෝකය, සුවිශේෂී අවබෝධය, සුවිශේෂී ක්‍රමවේදය. එතකොට කෙනෙක් අහනවා කොහොමද මම ඒක කරන්නේ? ඔබ උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන තැන ඔබට ඒ මාවත පෑදේ. ඔබ දැකිය යුත්තේ රූපයක් නැති ධර්මතාවයක්. දැන් සුවිශේෂී ධර්මයක් ඇසක් ගුණයක් අවශ්‍යම නැද්ද මේකට? දැන් අවශ්‍යයිනේ. රූපයක් විතරයි දකින්න පුළුවන් ඇස්වලට. හැඩයක් නැති ධර්මතාවයක්. නිවන ගැන හැඩයක් නැහැ කියලා ඔබ අහලා තියෙනවනේ. හැඩයක් නැති ධර්මතාවයක්. ඉතින් ඔබ අර හිතාගෙන ඉන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානෙ සහ අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ආයි විදර්ශනාවට බහැලා ඇටකටු ගණන් කර කර ඉන්නකොට දකින්වයි කියලා. එහෙම දකින්නේ මේ පටලෝක බුද්ධාගමේ තියෙන හිනගහන අපරාධේ. ඒකයි මේ වෙච්ච වැඩි මේ බෞද්ධ සමාජයේට. නැත්තම් එදා ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ දෙසද්දි දකින්නනේ, විමසද්දි දකින්නවා, පරීක්ෂණය කරද්දි දකින්නවා. අර ඉන්දියාවේ තියෙන කසීනයි අරවයි මේවයි ඔක්කොම තියෙන කුණකොඩවත් දිනපතා භාවනා ක්‍රම ටික මෙහි ගෙනල්ලා ගහම බුද්ධාගමේ කියලා. ගිහිල්ලා බලන්න ඉන්දියාවේ යෝගීන් ළඟ තියෙන ඔක්කොම භාවනා ටික මෙහි මිනිස්සු අපි බුද්ධාගමේ කියලා කරන්නේ. සැර වැඩිනේ නෑනේ. හිතට දැනෙන්නේ පැය සැර නන්නේ නෑ. සැර නෑ. තථාගතත්වයේ සැර නෑ. මෙහිම වචන කොයි බහරි කියලා තිබ්බහම කාගි හරි ඇස් ඇරෙවි, නෝන ඇරෙවි. එතකොට හරි දේ තේරුම් ගන්න උත්සාහ කරාවේ. ඒතුළ ඔබට දකින්න පුළුවන් මේක යදා පඤ්ඤාය පස්සති. බොහොම යථාර්ථය ගැඹුරු මනසින් දකින මොහොතෙම අවබෝධ කරගන්න පුළුවන්. මේකට කළ යුතු කාර්යයක් නැහැ. කර්මය නිරෝධ කරන්න, කර්මය ඉක්මවන්න තියෙන්නේ. මනසට බර නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මනසින් නිදහස් වීමක්. ඉන්ද්‍රියන්ට බර නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉන්ද්‍රිය නිරෝධයක්. මමත්වයට බර නැහැ. මමත්වයෙන් නිදහස් වීමක්. මමත්වයෙන් නිදහස් වෙන්න බෑ මමත්වයට බර භාවනාවල් කළා. භාවනාවල් තුල ලෝකේ යෝගීන්ගේ භාවනාවල් තුල වර්ධනය වෙන්නේ නාම රූප දෙක. මමත්වය, පුජ්‍යලත්වය, පුජ්‍යල වීරය. ඒ පුජ්‍යලත්වය තුලින් දෙව්ද බඹුන් අතරට කොහාට ගියත් ආයේ විඥානයේ පෝසත් වෙලා වැඩෙනවා. සම්පූර්ණ නිරෝධය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ රූපයක් ගැන නෙමෙයි කතා කරන්නේ, රූප නිරෝධයක් ගැන. බුදුරජාණන් වහන්සේ සංඥාවක් නෙමෙයි ගැන නෙමෙයි කතා කරන්නේ, සංඥා නිරෝධයක් ගැන. එතකොට සංඥා භාවනාවක් කොටල වැඩක් තියෙනවද? රූප භාවනාවක් කොටල වැඩක් තියෙනවද? ඈ කසීන භාවනාවක් වැඩක් වඩල වැඩක් තියෙනවද? වැඩක් නෑ. ඒව රූප භාවනාව, ඒව සංඥා භාවනාව. සංඥා නිරෝධයක්, සංඥා නැති අවස්ථාව. මොනවද සංඥා නැහැ කියන්නේ? සංඥා කියන්නේ කොහොමද? මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, නේ රස සංඥා, ස්පර්ශ සංඥා, සිතිවිලි වලින් එන සංඥා. සංඥා නිරෝධය. සංඥා නිරෝධය කියන්නේ මොකද්ද? ඒක අත්දැකලම ප්‍රත්‍යක්ෂ කරලම තේරුම් ගන්න ඕන දෙයක්. උත්සාහ කරන්න පුළුවන්. අර මං කියවනේ තේරෙන එකක්ම හොයන්න එපා. මේ නොතේරෙන දේ හොයන්න, නොතේරෙන දේම තමා තුළ වර්ධනය කරන්න කියලා. නොතේරෙනව නම් ඒකම තමයි හොඳ. නොතේරෙනවා කියන්නේ ගොනු වෙන්නේ නැහැ කියන එකනේ, කොටස් වෙන්නේ නැහැ කියන එකනේ, බෙදෙන්නේ නැහැ කියන එකනේ, ඉතුරු වෙන්නේ නැහැ කියන එකනේ. තේරෙනවා කියන්නේ ගොනු වෙනවා, එකතු වෙනවා, කොටස් වෙනවා, ග්‍රහණය වෙනකොට තමයි අපි කියන්නේ ආ මේකනේ. ඔය කියන්නේ ආනේ මට තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැති එකක් තේරෙනවයි කියලා කියන්න පුළුවන්. ඒ වචනාර්ථයට එහා ගියපු දෙයක් ඒක. තේරෙන්නේ නැති ධර්මයක් තේරෙනවා කියලා කියන්න පුළුවන්. ඒක වචනාර්ථය එහාට ගියපු දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇස ඉක්මවන්න, එහෙම නැත්නම් ඇස දමනය කරන්න. දමනය කරනවා කියන්නේ මොකක්ද? නොයෙකුත් වචන වලින් භාවිතා කළා. දමනය කරනවා කියන්නේ සාමාන්‍යයෙන් පරාද කරනවා. එහෙම නැත්නම් තමන්ගේ ග්‍රහණයනයට දැන් ත්‍රස්තවාදය දමනය කළා. ඒ ත්‍රස්තවාදය නැති කරලා දැම්මා. එතකොට ඇස දමනය කරනවා කියලා කියන්නේ ඇසේ ස්වභාවය ඉක්මවා යනවා. ඇලීමක්, ගැටීමක්, බැඳීමක් නැති අවස්ථාව. මනසේ ස්වභාවය තමයි බැඳිලා යම් ස්වභාවයකට තිබුණොත් ඒ සංඥා විඥාන පද්ධතිය ඔස්සේම ගමන් කරනවා. මේ හැටි මේ මනසට ඕන දෙයක් කරන්න පුළුවන්. බුදු බව පැතුව බුදු බව ලබන්න පුළුවන්. තිරිසංගති පුරුදු කරොත් තිරිසනෙක් වෙන්න පුළුවන්. දේවගති පුරුදු කරොත් දෙවියෙක් වෙන්න පුළුවන්. ගති විමුක්ත කළොත් නිවන් දකින්න පුළුවන්. ගති විමුක්ත. දැන් ඔබ ළඟත් ඇතිනේ ගති නේද? දැන් බලන්න තමන් ළඟ තියෙන මොන වගේ ගතියක්ද? ඒ ගති විමුක්ත වෙනවා. මානසික වශයෙන්, ප්‍රඥා වශයෙන්. දැන් තේරෙන ගතිය ගොඩක් අඩුයි නේද? තේරෙන්නේ නැති එක හොඳයි. නොතේරෙන කමම වඩන්න. ඒක තමයි නිරෝධය කියන්නේ. නිරෝධය කියන්නේ නිදහසටනේ. නිරෝධය වඩනවා කියන්නේ කියන්නේ ඒක. අනිත්‍යතාවය කියලා කියන්නේ නිදහසට. අනිත්‍ය වඩන්න. අනිත්‍යතාවය කියලා අපේ අය නම් හඳුන්වලා දීලා තියෙන්නේ මේ අපි මැරෙනවායි කියලානේ. නැත්තම් මේවා කැඩෙනවායි බිඳෙනවායි කියන එකට. ඒකටනේ මේ අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ නියම කර නොගැනීම, අල්ලා නොගැනීම, උපාදාන නොකිරීම. නিত্য කර නොගැනීම තමයි අනිත්‍ය කියන්නේ. එතකොට අපි මැරෙනවයි කියලා නিত্যයක හිටියොත් මොකද වෙන්නේ? යන්න නිවන් දකින්න බෑ. අපිට මෙතනින් එහා උපතක් නැහැ කියන නিত্য හිටියොත් මොකද වෙන්නේ? නිවන් දකින්න බෑ. උපතක් තියෙනවයි කියන නিত্য හිටියොත් මොකද වෙන්නේ? ඒත් නිවන් දකින්න බෑ. ඈ මේකෙ මමෙක් නැහැ, ආයි උපදින්න කෙනෙක් නැහැ කියලා හිතන් හිටියොත් එයාට නිවන් දකින්න බෑ. මේකෙ මමෙක් ඉන්නවා, අපි උපදිනවා සසර කියලා හිතාගෙන හිටියොත් එයාට නිවන් දකින්න බෑ. එතකොට හරිම හරි ක්‍රමවේදයේ අපි සසර උපදිනවයි කියන එකද නූපදිනවයි කියන එකද? මොකද හරිම හරි දේ. හරිම හරි දේ තමයි වචන සියල්ල බොරු. ඒක තමයි හරිම හරි වචනය. මොකද වචන සියල්ල බොරු. මම මේ ලෝකයේ උපත ලැබපු ගමන් කියාපු වචනේ. මේ ලෝකෙ ඉපදිච්ච ගමන්ම කියපු වචනේ තමයි වචන සියල්ල බොරු කියලා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කිව්වේ අග්ගෝ අමස්මි ලෝකස්ස කියලා. මම කිව්වේ වචන සියල්ල බොරු කියලා. ඔබට දවසක කියන්න පුළුවන් නම් මම ලෝකයේ අග්‍රම ධර්මයේ තේරුම් ගත්තා, ශ්‍රේෂ්ඨම ජේෂ්ඨම ධර්මයේ තේරුම් කරගත්තා. වචන සියල්ල බොරු. වචනයක් කියන්නේ නාම රූප දෙකක්. වචනයක් කියලා කියන්නේ සංවේදනාවක්. වචනයක් කියන්නේ සංස්කාරයක්. වචනයක් කියන්නේ විඥානයක්. වචනයක් කියන්නේ උපාදානය. ඒ නිසා වචන සියල්ල බොරු. මම මේ කියන ධර්මයේ හොඳ නැද්ද ඔයගොල්ලන්ට? අමාරුයිනේ. මොනවා කරන්නද ඉතින්? කරන්න දෙයක් නැහැ. ඔබ තමයි හැටි. ඔබ තමයි හැටි. සද්ධර්මයේ කියන එක ජීවිතේට නොඇසිච්ච ලෝකයට සිදුවෙන දේවක මහන්සි වෙන්න මම ඔබ හෙලා දකින්නේ. මමත් දැඩිසේ දුක් විඳලා තේරුම් ගත්ත ධර්මයක්. ඔබ මේ ධර්මයේ වෙනුවෙන් උපාදීයකට මහන්සි වුණු තරම් මහන්සි වීමක් තාම කරලා තියෙනවද? කළා නෑ. ඒ නිසා ඒ තරම් මහන්සියක් වෙන්න දුක් විඳලා තේරුම් ගත්ත දෙයක්. ඒ නිසා දවසින් මේක තේරුන්නේ නැහැ කියලා කිසි කෙනෙක් මම පහත් කොට සලකන්නේ. උනන්දුවක් තියනවනම් නන්දුවක් නැත්තම් මට කරන්න දෙයක් නැහැ. ඒත් පහත් කොට සලගන්නේ යාම ඉතින් සසර වරද්ද ගන්න එකට මට කරන්න දෙයක් නැහැ. ඔබට අනුකම්පා වෙනස, ඔබට දයාව වෙනස මීට වැඩි දෙයක් මට කියන්න නැහැ. මේක තේරුම් ගන්න මහන්සි වෙන්න. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසාම තමයි තේරුම් ගන්න මහන්සි වෙන්නේ. අචංචා හාමුදුරුවෝ කියනවා ගෙඩියක් කඩා ගන්න උත්සාහ කරනකොට ගොඩාක් දෙනෙක් කියන්නේ ගෙඩිය කඩා ගන්න බැරි වුණොත් එහෙම ඒ ගෙඩිය උස වැඩි දිනන උසින් වැඩි ඒ ගෙඩි අඹ ගෙඩිය තියෙන උස වැඩි කවුරුත් කියන්නේලු අත දිගමදි කියලා. ඒ නිසා මේ ධර්මයේ ටිකක් ඉහළින් තමයි තියෙන්නේ. ඔබේ ඩිංගක් අත දිග මදි ඇති. අත දිග මදි නම් මොකද කරන්නේ? උපායක් යොදනවා. අත දික් කරන්න බැහැ. උපායක් යොදනවා. කොහොමද උපා? ඉනි මගක් ගෙනල්ලා තියලා බලනවා. බැරි නම් කෙක්කක් ගෙනල්ලා බලනවා. කෙක්ක දිනුත් බැරනම් පොල් ගෑල්ලක් අරගෙන ඔදැන් වස්සර රසම අඹ ගෙඩියක් එහෙම තිබුණොත් එහෙම ගැට මල් එහෙම ටිකක් කඩාගෙන වැන්නොත් අරක කොහමාරේ කඩාගන්න ඒ කුළු පාරකින් හරි ගහලා කඩාගෙන මේ අනුභවයට සුදුසුයි කියලා ගන්නවා. ඒ වගේත් මේ සංසාර විමුක්තියේ තියෙන අගය කියන එක කෙනෙක් දැනගත්තොත් මොනම හරි මහන්සියක් වෙලා කැපවීමක් වෙලා කකුල් දෙකෙන් හිටගෙන හින්දි මේක තේරෙන්නේ නැත්නම් ඔළුවෙන් හිටගෙන හරි කල්පනා කරලා මේක තේරුම් ගන්නවාමයි. ඒකට තමයි සතර සම්‍යප්ප්‍රධාන වීරිය කියලා කියන්නේ. කකුල් දෙකෙන් හිටගෙන බැරි නම් ඔළුවෙන් හිටගෙන හරි මේක මම තේරුම් ගන්නවයි කියන අදිෂ්ඨානයට එනවා. මොකද්ද ඔබ තේරුම් ගන්න ඕනේ? ආත්ම දෘෂ්ටිය ඉක්ම වූ ධර්මය. දැඩි මමත්වයෙන් යුක්ත වෙන මිනිස්සෙකුට මේ ධර්මයේ වැටෙනකොට තුවාලෙට ලුණු වැටෙනවා වගේ. ඩිංගක් වෙලා ඉඳලා පලා යනවා. එහෙම නැත්නම් අවබෝධාත්මක ගුණයක් ඇති වෙන මොහොතකදී ඒක ලොකු කම්පනයක් බවට පත් වෙනවා. ඔරොත්තු දෙන්නේ ඇදිරවන්නේ. ඒ හැටි. දැන් මෙතන ඉන්න පින්නතුන්ට නම් එහෙම නැතුව ඇදිනේ. හේතුව අධ්‍යාත්මික සිත නැගිටලා මතක් කරනවා මේ ඔයාව මරන්න හදන්නේ. මොකද කියන්නේ? ඔයාව මරන්න හදන්නේ. ඉක්මන් යන්න, ගෙදර යන්න, ගෙදර යන්න, ගෙදර යන්න. ආයි එහෙම වෙන්නේ නැහැ මේ වැඩසටහනට. ඔයාව මරාවි. මමත්වය මරන්න. මාරය මරන්න. මරණය මරන්න ඕන. පරාජය පරාජ කරන්න ඕන. අපරාජිත වෙන්නේ එතකොට. පරාජය පරාජ කරන්න ඕන. ජය පරාජ දෙකම ඉක්මවන්න ඕන. දැන් ඔබට කිව්වෝ ජයග්‍රහණය ලබන්න කියලා, ඔන්න තේරෙනවා. හරි, සාපේක්ෂිතයි නා මේක පරාජය, මෙතන ජයග්‍රහණය. ජය පරාජය ඉක්මවන්න කිව්වහම තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැනේ. මොකද්ද ජය පරාජය ඉක්මවනෝ කියන්නේ? අපි වස්තු දෙකක් ගමුකෝ. ඔන්න ජයග්‍රහණය කියන්නේ මේ උරුලෝසු, පරාජය කියන්නේ මේ දේශීය. ජය පරාජය ඉක්මවන්න. ඒ කියන්නේ එහෙමනම් මේ ජයයට පැමිණෙන්නත් එපා, පරාජයට පැමිණෙන්නත් එපා, වෙනත් දිහාවකට යන්න ඕන. කොහේද ඔබ යන දිහාව? තේරෙන්නේ නැත්තම් මොකද කරන්නේ? නැවත නැවත නුවණ යොදවන්න. නැවත නැවත යොදවන්න. නැවත නැවත යොදවන්නේ. ඒක හුරු කරන්න ඕනේ. අනේ මට නම් බයිසිකල් පදින්න බෑ කියලා බයිසිකල් ඕගොල්ලෝ අහිනකට දැම්මා. ඕගොල්ලන්ට අදත් බයිසිකල් පදින්න බැරුව ඇති. ගොඩක් දෙනෙකුට. වාහනත් පදවන්න බෑ කියලා, අයියෝ මට නම් බෑ, බයයි වාහන පදවන්න බෑ කියලා ඒ ගොඩක් අය ඉන්න වාහනත් පැත්තකට දැම්මා. දැන් මෙහෙම හිටියද මට බයිසිකල් පදින්නත් පුළුවන්, වාහන පදින්නත් පුළුවන්. ඒකම පදින්න පුළුවන්. මොකද ගොඩි ගහල ඇතෑරියේ නැහැනේ වාහනයත් ඇට්ටද. හරි, මොකක් හරි දැක්කොත් ඉතින් ඕක කරගවන්න අපි පුරුදු වුණා. ඒ නිසා එතකොට මේ ධර්මයක් අනේ මට තේරෙන්නේ නැහැ, මට නම් බෑ කියලා හිතුවොත් මොකද වෙන්නේ? අර බයිසිකල් පදින්න බෑ වගේම තමයි. අපි අඬු කඩාගෙන, බැනුම් අහගෙන, තොගෙන් කාගෙන අනුන්ගේ බයිසිකල් පැද්දේ. අපිට බයිසිකල් නැන්නේ. අපි අනුන්ගේ බයිසිකල් පැදලා තේරුම් ගන්නවා කොහොම හරි. අපි පොඩි බයිසිකල් පැදලා නෙමෙයි අපි තේරුම් ගත්තේ. ඔය චූටි බයිසිකල් මේ ළඟදී ආවේ, ඉස්සර තිබ්බේ නෑ වා. අර තිබ්බේ තඩි බයිසිකලේ. ඒක තමයි අර පොල්ලයකින් දාලා හැම වවුල වගේ ඉල්ලලා පදින්නේ. හරි ලස්සනයි, වැදින්න. චූටි බයිසිකල් තියෙන දැන්නේ. හා, ඒ වගේ තමන් ගුරු වෙන්න ඕන. ඉතින් මුලින්ම මොකද කියන්න තියෙන්නේ? මට බෑ, මට තේරෙන්නේ නැහැ. අර තේරුම් ගන්න අමාරුයි. මේක තේරුම් ගත්තොත් ඕගොල්ලන්ගෙන් මට කීයක් හරි හම්බ වෙනවද? නෑ. මට ලැබෙන ලාභෙ මොකන්ද? නෑ, මොකවත් නෑ. ඔබේම යහපත උදෙසායි, ඔබේම විමුක්තිය උදෙසායි. මේක ප්‍රායෝගික මෛත්‍රිය. අර බොරුවට සීල සම්පතේ සූපත් ඒවා කියනවට වැඩිය ප්‍රායෝගික මෛත්‍රිය. මේ ශාලාවල් හදලා ওই චන්දන සිසර මැතිතුමා පූජය කරලා තියෙන ප්‍රායෝගික මෛත්‍රිය. මේ වැඩසටහන සංවිධානය කරලා කට්ටියයි කියලා බලාගෙන ඉන්නේ අපේ මේ මැතිණිය. ප්‍රායෝගික මෛත්‍රිය. මොකද්ද කරන්න තියෙන්නේ? කල්යාණ මිත්‍රත්වයේ ලැබුණා, සද්ධර්ම ශ්‍රවණය අහනවා, වේගෙන් යෝනිසෝ මනසිකාරය යෙදෙන්න. ඒ වේගෙන් යෝනිසෝ මනසිකාරය යෙදෙන තැනම තමයි ධම්මාන ධම කොටිපත්ති නිර්මාණය වෙන්නේ. මට නිතරම ප්‍රශංසා කරන්න තියෙන්නේ අනන්තය. මට අන්තය ප්‍රශංසා කරන්න බෑ. මට සසර ප්‍රශංසා කරන්න බෑ. මම ලෝකෝත්තරත්වයයි නිතරම ප්‍රශංසා කරන්නේ. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තිය. අනන්තය අගයන්න විපාකයත් අනන්තයි. අකාලිකත්වයේ අගයන්න විපාකයත් අකාලිකයි. ඔබේ අධ්‍යාත්මය තුළ චිත්ත විසුද්ධියක් ඇති වෙන්න ඕන. චේතෝ විමුක්තියක් ඇති වෙන්න ඕන. දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙන්න ඕන. සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇති වෙන්න ඕන. සමස්ත පටිච්ච සමුප්පාදේ නිරෝධය ඇති වෙන්න ඕන. ඒ නිරෝධය ඇති වෙන්නේ තමන්ගේ ඥානණය, විශිෂ්ට ඥානණය, විශිෂ්ට ධර්මය මෙහෙවන ආකාරයටයි. එහෙම නැතුව මොනවා හරි භාවනාවක පටලවලා හරියන්නේ නැහැ. මේක අභාවිතා ධම්මා. කිනතුනි අපිට කොයිබ හරි දැනකදී මේ සම්බුද්ධ ශාසනය යම් කිසි තැනක වැරදුනා. ඒ වැරදිච්ච නිසා අපි කවලම් බෞද්ධය වුණා. අපි බ්‍රාහ්මණ ආගම අදහනවද, විෂ්ණු දෙවියන්ගේ ආගම අදහනවද, කතරගම දෙවියන්ගේ ආගම අදහනවද, මොන ආගම අදහනවද කියලා හිතාගන්න බෑ. 33 කෝටියක් දෙවියොත් අදහනවා, බුද්ධාගමත් අදහනවා. කමක් නැහැ. ඒක අදහන ගම මේ පොඩ්ඩක් කොල්ල බලන්න. ඒක වෙනස් කරන්න එපා. දැන් අපිත් පින් දෙනවනේ. ඒක වෙනස් කරන්න එපා. ඒ ඔක්කොමත් අදහන ගම මේකත් කොල්ල බලන්න. හැබැයි දෘෂ්ටිගත වෙලා නම් හොයලා හම්බ වෙන්නේ නැහැ. දෘෂ්ටි නැතුව දෘෂ්ටිවල නිදහස් වෙලාම හොයන්න ඕන. බලමු දෘෂ්ටිවල නිදහස්, සංකල්පවල නිදහස්, වචනවල නිදහස්, සමස්ත දේශනාවේ හරය සාරය අරගෙන ස්වභාවයට ඉඩ දීලා විවෘත මනසකින් නිහඬ වෙන්න විනාඩි කීපයක්. සියල්ලගෙන්ම නිදහස්ව වාසය කරන්න. ඒ විදිහටම භාවනාවේ දෙන්න සියල්ලගෙන්ම නිදහස්ව වාසය කරන්න. ඇසෙන් නිදහස්ව, කනෙන් නිදහස්ව, නාසයෙන් නිදහස්ව, දිවෙන් නිදහස්ව, ශරීරයෙන් නිදහස්ව, මනසින් නිදහස්ව වාසය කරන්න. දැන් මේ ධර්මයේ ගලපන්න, ප්‍රායෝගික කරන්න, ඒවයින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. අතීතයත් අනාගතයත් වර්තමානයත් කියන මේ තුන් කාලෙින්ම නිදහස් වෙන්න බලන්න. මේ නිදහස තුල වැඩෙන්න, මේ නිදහස දියුණු කරන්න. මනස ඔහේ ගලාගෙන යෑමට ඉඩ හරින්නට අවශ්‍ය නැහැ. ඔබ සංඥා නිරෝධයක්, චේතෝ විමුක්තියක් ඔබ තුල ඇති වෙන්න ඕන. ගලාගෙන යන මනස දිහා බලාගෙන ඉන්නට අවශ්‍යත් නැහැ. සියලු ගලා යෑම් නතර වෙනවා ඔබගේ දෘෂ්ටිය සංසිඳෙන විට. දෘෂ්ටි නොගන්න එවිට මනසේ ගලා යෑම නතර වෙනවා. සංකල්පවලට නොබැඳෙන්න එවිට මනසේ ගලා යෑම නතර වෙනවා. මනසේ ගලා යෑමක් තියෙන්නේ දෘෂ්ටි නිසා, සංකල්ප නිසා, ඒ ගැඹුරින් බැඳුණු නිසා. හේ මොහොතේ දෘෂ්ටි සංසිඳවන්න. දෘෂ්ටි නොගැනීමෙන්, දෘෂ්ටි වර්ධනය නොකිරීමෙන් සහනය ඇති වෙන බව කල්පනා කරන්න. එය මනාව ප්‍රකට කරන්න. ධර්මයේ නිසි ආකාරව තේරුම් කරලා දීලා මෙහෙවන්න. පුජ්‍යලත්වය අඩු කරන්න, පුජ්‍යල මෙහෙයවීම අඩු කරන්න, පුජ්‍යලත්වයට බැස ගන්න හැම මොහොතකම පුජ්‍යලත්වය වර්ධනය වෙනවා. පුජ්‍යලත්වය වැඩිවීමට එය ආහාරයක් වෙනවා. එය මනෝ සංචේතන ආහාර බවට පත් වෙනවා. පුජ්‍යලත්වයට බැස නොගන්න, මමත්වයෙන් කිසිම දෙයක් නොකරන්න, කිසිම දෙයක් කල්පනා නොකරන්න, කිසිම දෙයක් නොවඩන්න මමත්වයෙන්, සෑම විට මමත්වයෙන් නිදහස් වෙන්න, මම කරනවා, මම බලනවා, මම මෙහෙයවනවා කියන තැනින් හැම විටම නිදහස් වන්න උත්සාහවත් වන්න. ජීවිතයේ තියෙන උපරිම වීර්ය ශක්තිය බලය ඒ වෙතට යොදවන්න. නිවැරදි ධර්මය තමා තුළ ස්ථාපිත කිරීම සඳහා තමාගේ ජීවිතයේ තියෙන ඉහළම වීර්යය සහ සිහිය, ප්‍රඥාව, සමාධිය ප්‍රයෝජනයට ගන්න. ස්වාමීන් වහන්සේ දේශනා කරන පරිදි ඒ නිරෝධ ධර්මය තමා තුළ හසුරවන්න. ඒ නිරෝධයට පටහැනි සියල්ල ඉවත් කරන්න. විශේෂයෙන් පුජ්‍යල මෙහෙයවීම ඉවත් කරන්න. ඒ විශේෂ අධිචිත්තයකින් අධිඥානයකින් ඔබ තුළ සිද්ධ වෙන දෙයක්. කෙසේ වෙතත් ඔබ උත්සාහ කරන්න. ඒ උත්සාහය තුළ ඔබ ප්‍රකට වේවි, දියුණු වේවි. ඔබේ භාවනාව තුළ පුජ්‍යලත්වය පාත්වා ගැනීමෙන් වළකින්න. ඒ ආකාරයට මනස වඩන්න උත්සාහවත් වෙන්න. සෑම විටම පුජ්‍යලත්වයෙන් බැහැරවන්න. පුජ්‍යල ශක්තියින්ගෙන් බැහැරවන්න. පුජ්‍යල ශක්තිය අගය කිරීමක් හෝ පිළිගැනීමක් හෝ ඇතිකර නොගන්න. පුජ්‍යලත්වයෙන් බැහැරවීම තුළම විශ්වීය ධර්මතාවය ඇත. නිර්වාණ ධර්මතාවය ඇත. නිරෝධ ධර්මතාවය ඇත. අකාලික වූ ධර්මතාවය ඇත. පුජ්‍යලත්වයෙන් බැහැරවීම තුළ ස්ත්‍රී භාවය, පුරුෂ භාවය සියලු භාවාත්මක ගුණ ඉක්ම වූ තැන, නාම රූප නැති තැන, සලායතන නැති තැන, ස්පර්ශ නැති තැන, වේදනා නැති තැන, ඒ විශ්වීය නිදහස් වූ නිර්වාණ ධර්මය බැඳීම් නැති ධර්මයේ තිබෙනවා. එතන නිවීමක්මයි, එහි මානසික සහනයක්මයි ඇත්තේ. ඒ ඔබ අත්දකින්න, අත්විඳින්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, ගැඹුරු මනසින් අවබෝධ කරගන්න, මනාකොට ධර්මය ප්‍රකට කරන්න, භාවිතා කරන්න, බහුලව වඩන්න. කිසිවක් රඳවා ගන්නට උත්සාහ නොකරන්න. සියල්ල අතහැරෙන්නට ඉඩ හරින්න. එයට බිය නොවන්න. මනස විවෘත කරන්න, විවෘතව බලා සිටින්න. ස්වභාවයේ ඇතිවන වෙනස ස්වභාවයට ඉඩ දෙන්න. මුලින්ම ආර්ය ධර්මය හඳුනා ගන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය, චේතෝ විමුක්තික මෛත්‍රිය. ඊළඟට මේ මෛත්‍රිය ප්‍රකට කරන්න ඕන, පුරුදු කරන්න ඕන. චේතෝ විමුක්තික මෛත්‍රිය, මේ මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය. ඉතින් මේ චේතෝ විමුක්තිය හඳුනා ගන්න යන ගමනේ ඉන්නවා පිරිසක්. ඊළඟට ජේතෝ විමුක්තිය ප්‍රකට කරගන්න උත්සාහ කරගන්නමින් ඉන්නවා තව පිරිසක්. ඒ තමයි අවබෝධයට පත් වෙච්ච අය. ඒ ජේතෝ විමුක්තියේ මෛත්‍රිය ප්‍රකට කරගන්න උත්සාහ කරනවා. අනේ සංයෝජන වලින් යම් යම් පණිවිඩ එනවා. ආවට අර අන්ධ බාල පුතඥයෙකුට වගේ ලොකු පීඩාවකින් දැනෙන්නේ නැහැ. ඇවිදින්න ගහගෙන යනවා අන්තගාමී නොවි. නමුත් අන්ධ පුතඥයා ළඟ මහ භයානක විදියට ඒවා ස්ථාපිත වෙනවා, අන්තගාමී වෙනවා. එසේ අන්තගාමී වීම තුළ එයාගේ සසර හේනක දිග්ගැස්සෙනවා, හැදෙනවා. ඉතින් මුලින්ම මේ චේතෝ විමුක්තික මෛත්‍රිය හඳුනා ගන්න ඕන. හොඳයි, මොනව හරි අද දවසේ ප්‍රශ්න තියෙනවනම් කෙටි කරලා අහන්න පුළුවන්. හොඳ විදියට වෙනස් වෙනවා. කරපු භාවනාවකුත් නැහැනේ. ඒත් හොඳ විදියට වෙනස් වෙනවා. ඒක තමයි මේ නිරෝධ ධර්මයේ තියෙන ආශ්චර්යය. හුදුනේ දැන් මෙතෙක් වෙලා අනක් නැතුව මුකුත් නැතුව හරි සැහැල්ලුවෙන් ටික වෙලාවන්නේ හරි අසීමිත සමාහිත භවකින් ටික වෙලාව මනස තියාගන්න හැකියාවක්, ඒක හොඳ ධර්ම අහබුවයිද හැකියාවක් තිබුණා. ඉතින් ටිකක් කලබල කරන ස්වභාවය තිබුණා. ඒ තිබ්බට ඒ ධර්මයේ තියෙන ගුණයක් නිසා සමාහිත භවකුත් ඇති වුණා. අන්න ඒ විදිහටම තමයි මේ ධර්මයේ ප්‍රකට වෙන්නේ, ගුණ වෙන්නේ. ඒ නිසා වැඩිපුර අහන්න ඕන. තේරුණානේ? වැඩිපුර අහන්න ඕන. වැඩිපුර ධර්මයේ දෙන්න ඕන. වැඩිපුර ධර්මයේ මෙනෙහි කරන්න ඕන. දැන් මෙතන නැගිට්ට ගමන් ආයි මාසයක් යනකම් ඔබ ධර්මයේ දෙන්නේ නැත්තම් මේක සම්පූර්ණ වැහිලා යනවා නේද? ඒ නිසා ඒ අවබෝධයේ ගුණය, ඥානය, ඒ ශක්තිය පහළ කරගන්න අහන්න ඕන. මේ මොලේ වැඩ කරන්නේ මේ වයර්ලස් තරංග වලින් වැඩ කරන්නේ, විදුල බලයකින් වැඩ කරන්නේ. ඒ මොලේ තුල මහ පුදුම ශක්තිය නිර්මාණය කරන්න පුළුවන්. ඒ ශක්තියන් අතර තමයි මේ නිර්වාණ ගුණය කියන එක මහ සුවිශේෂී විදියට නිර්මාණය කරන්නේ. ඒ මොලේ වේගයේ උපරිමය නිශ්චලත්වය කියන අසිරිමත් ධර්මය. දැන් මේ ලෝකයේ දැන් හඬේ වේගයට යනවා, ආලෝක වේගයට යනවා. කොහොම හෝම ගිහිල්ලා විද්‍යාඥයෝ අවසානට එනෝ වේගයේ උපරිමය නිශ්චලයි කියන තැනට එනවා. තේරුණානේ? එතකොට ආලෝක වේගයේ පරදපු වේගයක් තුළ තමයි ආර්ය ශ්‍රාවකයා ඉන්නේ. ඒකයි කියන්නේ අර උස්කරපු වතක් වේගෙන් පහත් කරන වේගෙට මුගලන් හාමුදුරුවන්ට පෘථිවිය වටේ හත් වතාවක් යන්න පුළුවන් කියන්නේ ඕක. එවන් වූ කියමනකින් උත්සාහ කළේ මිනිස්සුෙකුට කියන්න වේගය කියන එක පරදවලා ඉන්නේ කියලා. දැන් ප්‍රායෝගිකව යන්න බෑනේ. ප්‍රායෝගිකව යන්න බෑ. එච්චර වේගයකින් ගියොත් එහෙම මේ මස්සට දිය වෙලා උණු වෙලා වැක්කිරෙනවා නේද? ගුවන් යානයක් හරි එච්චර වේගයක් ගත්තොත් මේ දින යකඩ වරුත්තු දෙන්නේ නැහැ. ඒවා දීවලක් කැටලේ යනවා, පිච්චිලා යනවා. ඒ තරම් වේගයක් තුන. ඒකෙන් පෙන්වන්න උත්සාහ කරේ වේගයේ ඉක්ම වූ වේගයේ උපරිමයේ නිශ්චලතාවයයි කියන එකයි. ඒකයි ඒ පෙන්වන්න උත්සාහ කරේ. ඒ වගේම මිනිස්සුන්ට ගණන් කරගන්න බැරි දේවල් දියලා තියෙනවා. මුළු මහත් දමදෙව් තලයේ සද්දින නොනවත් මහා වෙසි වැස්සක් සරියුත් හාමුදුරුවන්ට වැහි බිඳු ගාන කියන්න පුළුවන් කියන්නේ. ඒකිනුත් කියන්නේ මොකද්ද? අසීමාන්තික බව. ඒ අසීමාන්තික බව කියන එක අපි භෞතික ක්‍රම වේදයකට තේරුම් ගත්තොත් මහා ප්‍රශ්නයක්. ඊට මෙදිසොන්න ධර්මයේ තේරුම් ගන්න දීපු හොඳ දහම් ගැටපද. ඒවා තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න ඕන. අකාලික දේක අකාලික විදියටම අත්හරින්න පුළුවන්කම තියෙනවා. අචින්ත්‍ය දේ අචින්ත්‍ය විදියටම අත්හරින්න පුළුවන්කම තියෙනවා. නිරෝධ ධර්මයේ නිරෝධ ධර්මයක් විදියටම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ධර්මයේම ශ්‍රවණය කරන්න සද්ධර්මය කතා නෙමේ. අපිට තියෙන ප්‍රායෝගිකව වෙනස් වෙන ධර්ම නෙමේ. ඉස්සර රහතුන් මේව කළා, ඉස්සර හාමුදුරුවෝ මේව කළා කියන කතා ටිකක් අහගෙන ඉඳලා වැඩක් නැහැ. ඒව නිකන් සුන්දර කතා. කතා කියලා ඒගොල්ලෝ නා කියනවා, කතා අහලා මේගොල්ලෝ නා කියනවා. ජීවිතයේ සැබෑ වෙනස කර පාත්‍ර කරන විමසු බුද්ධිය ඔබ ගවේෂකයෙකු බවට පත් වෙන්න, සද්ධර්ම ගවේෂකයෙකු බවට පත් වෙන්නේ, විදර්ශනා ධූරයේ යෙදෙන කෙනෙක් බවට පත් වෙන්නේ. එවිට ඔබට ඔබව තේරුම් ගන්න පුළුවන් මේ ආත්ම භාවයේදීම මමත්වය නැමැති සක්කාය දිට්ඨිය ඉවත් කරලා ඔබට සසර නියත අපාගාමී නොවන මානසිකත්වයකින් අන්න එවැනි කෙනෙකුට ඕනනම් පුළුවන් අදිෂ්ඨාන කරලා මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙට උනත් යන්න. ඊට මෙහා ඉන්න කෙනෙකුට නිකම් ප්‍රාර්ථනාවක් තිබ්බට මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න හම්බ වෙන්නේ නැහැ. තමන් එතෙන්ට පෝසත් වෙලා ශක්තිමත් වෙලා සිටියොත් සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන නිසා එවැනි ඵලයක් තියෙන කෙනෙකුට අදිෂ්ඨාන කළොත් එවැනි තත්වයකට උනත් යන්න බුදු බව පතන උතුමෝද අතනපත් නිවන් පසකට දා යන්නේ, අනිකුත් ශ්‍රාවක ප්‍රාර්ථනාවන් තියන අයද අතනපත් නිවන් පසකට දාලා යන්නේ. ඒ නිසා සසර යන්න හරි නවතින්න හරි ඔබව හඳුනාගත යුතුයි. ඔබව හඳුනා ගන්න දවසට ඔබට තේරෙවි ඔබ කියලා මම කියලා මායාවක් අපි මෙතෙක් කාලය පැටලිලා සිටියා කියලා. ඒක පසක් කරගන්න, ඒ අවබෝධ කරගන්න මේ ධර්මය